2013 වසරේ දෙවැනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාව කියවහම විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියලා කියන්නේ විමසා බැලීමේ භාවනාව. මොනව ගැනද විමසා බලන්නේ? මොනවද දුක? ඒ වගේම දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම හේට අදහන මාර්ගය සහ නිරෝධය. මේ කරුණ තමයි අපිට දැනගන්න තියෙන්නේ. අපේ පින්නතුන් බොහෝ පින්කම් කරනවා, භාවනා වර්ග කරනවා. එහෙම කරලා කරලා කරලා පෝස් එකත් සුද්ධ වුණාට පස්සේ උන් අපි ළඟට එනවා. දැන් ආමඳුරු දන් දීලම මොකක්වත්ම නැහැ. ඔක්කොම දීලා දැන් මොකක්වත්ම නැහැ. මිනිස්සුන්ට අඳින්න එපයි කිව්වා. රස තෘෂ්ණාව ඇති වෙනවා කන්න එපයි කිව්වා. මිනිසුන්ට සල්ලි ඉතුරු කරන්න එපයි කිව්වා. තණ්හාව ඇති වෙනවායි කිව්වා. ඉඩකඩන් දේපල තියාගන්න එපයි කිව්වා. පෙරේතය වෙනවායි කිව්වා. සමස්ත ජාතිය විනාශ කිරීමේ අනුශාසනාවන් වලට අපි ඇහුම්කන් දුන්නා. එහෙම කියන ප්‍රදේශකයෝ පුළුවන් තරම් ගොඩ ගහගෙන රවුම් කරනවා, කෙලින් කරනවා, ඇද කරනවා, වට කරනවා, රත්තරන් කරනවා, පිත්තල කරනවා, දොරපව රත්තර නින්දා ගන්නවා. මහිකුත් වැඩ අනිත් කට්ටිය තැහැර බලලා කියලා ඒ පැත්තෙන් එකතු කරා. නෑ ඉතින් කියනවා නම් ඒක ඒගොල්ලෝ පිළිපදිනවා නම් හොඳයිනේ නේද? ඔය එකක්වත් සෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවු නිසා මේ ඇත්තන්ට ඒ අවබෝධය අහිමි වෙලා තියෙනවා. ජාතික විනාශය, ආගමික විනාශය සිද්ධ කරගෙන තියෙන ප්‍රමුඛ වශයෙන්ම බෞද්ධයමයි, බුද්ධාගමමයි. මෙතෙන්දී පින්නතුන්ගේ සම්මුත ජීවිතය සම්මුතියට අදාළව අවශ්‍යතාවන් මනාව ගොඩනගා ගන්න. නමුත් මම ඒව ගැන වැඩි කතා කරන්නේ, මොකද හේතුව වැඩිපුර මෙතන ඉන්නේ මැදිවියේ අය සහ වයෝ වෘද භාවයේ පසු වෙන අය, වයසින් වැඩි අය. ඒ නිසා දැන් අර හැදින්න වැඩෙන්න උවමනා කරන දේවල් අවශ්‍ය නැහැ. අපි කතා කරන්නේ අපේම ඉන්ද්‍රියන් පහ ගැන. ඉතින් ලොකු පොත් ටිකක් මතක් කරගන්න එපා. තමන්ගේ ඉන්ද්‍රියන් පහට අවධානය යොමු කරගෙන ඉන්න. හයයි ඉන්ද්‍රියන් හයට අවධානය යොමු කරගන්නකෝ මනත් එක්ක. පහම තමයි, පහම සම්මිශ්‍රණය වෙලා ක්‍රියාත්මක වෙන තැන තමයි මන. මොලේ සංවේදීතාවයන් වලට අනුව රත් වෙන, සිසිල් වෙන, සෞම්‍ය වෙන තනක් තමයි මන කියලා කියන්නේ. එක්තරා විදියක එතන ගෑස් එකක් වගේ දෙයක් නිෂ්පාදනය වෙනවා. හදවතට දැනෙන්නේ ඒකයි. පිච්චෙනවා වගේ දැනෙනවා, සීතලයි වගේ දැනෙනවා. ඒ මොලය විසින් නිපදවන සංඥා වර්ග තියෙනවා. ඒ සංඥා වර්ගවලට අනුකූලව තමන්ගේ මනස කම්පණය වෙන ආකාරය වේදනාත්මකව දැනෙන අවස්ථාව තමයි හදවතට දැවීමෙන් පිච්චීමෙන් දැනෙන්න පටන් ගන්නෙ. එක එක සංඥාවල් වල දැවෙන ගුණය එක එක විදියයි. තමන්ගේ දරුවෙක් වෙනුවෙන් දැවෙන ගුණය එක විදියක්, අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් දැවෙන විදිය තව ගුණයක්. කුණු ගොඩක් දැක්කහම දැවෙන ගුණය එක විදියක්, මල් වත්තක් දැක්කහම දැවෙන ගුණය තව විදියක්, ලස්සන මිනිස්සෙක් දැක්කහම දැවෙන විදිය එක විදියක්, අවලස්සන මිනිස්සෙක් දැක්කහම දැවෙන විදිය තවත් විදියක්. මිහිරි කාන්තයි ප්‍රණාම ප්‍රණීතයි කියලා අපි නම් කරපු දෙයක් රසවින්දහම දැනෙන විදිය එක විදියක්, අමිහිරි අමනාපයි කියන දෙයක් රසවින්දහම දැනෙන තව විදියක්. එතකොට මේ සංඥා කරපු විදියට මනසේ වින්දන භාවයන් ඇති කරවනවා. ඒ නිසා ලෝකයා විසින් තමාටත් ලෝකයටත් හිත පිණිස යහපත පිණිස කරුණු මිනිස්සුන්ට උගන්වලා තිබ්බොත් මිනිස්සුන්ගේ හදවත් කම්පණය වෙනවා වැරද්දෙදි. නිකං හරි වැරදි දේවල් මිනිස්සුන්ට හරි දේවල් හැටියට කියලා දීලා තිබුණොත් ඒ අවස්ථාවේදී ඊට අනුකූලව කම්පණය වෙන්නේ නැත. ඒ මිනිස්සු බොහෝ පව් සිදු කරගන්නවා. ඔබ කරන හැම ක්‍රියාවලියක්ම ඔබේ මොළය, ඔබේ මනස පටිගත කරගන්නවා. රෙකෝඩින් එකක් කරගන්නවා. ඒ රෙකෝඩින් එක ආයි දෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ පන්සලකට ඇතුල් වෙනකොට සෙරප්පු බාර ගන්න තැනට ඔබේ පාවහන් දෙක දීලා යනවා. ආයෙත් එනකොට ඔබට වෙන පාවහන් දෙකක් දෙන්නේ නැහැ, වුන් දෙන්නේ අපේම පාවහන් දෙක. ඔබ බැංකුවේ මුදල් තැන්පත් කරනවා මොනවා හරි වර්ගයක්. ඔබ ගන්න ගියාම හම්බෙන්නේ තේ මුදල් වර්ගය. ඔබ තැන්පත් කරන ප්‍රමාණයක් තියෙනවා. ඔබට හම්බ වෙන්නේ ඔබ තැන්පත් කළ ප්‍රමාණය. රත්තරන් තැන්පත් කළා තිබ්බොත් රත්තරන් හම්බ වෙනවා. මුදල් තැන්පත් කළා තිබ්බොත් මුදල් හම්බ වෙනවා. ඕනම් වෙනුවට වෙනස් කරලා ගන්නත් පුළුවන්. නමුත් ඒක තමයි Tamanට හම්බ වෙන දේ. ඒ වගේම ඔබ කරන කියන දේවල් ඔබටමයි. ඔබ කරන දේවල් ඔබටමයි. ඒ නිසා ඔබ අනුනට කරන දෙයක් කියලා හිතන්න එපා. කොයි වෙලාවකවත් ඔබ කරන කියන දේවල් ඕනම දෙයක් මේක මම මටම කරගන්න දෙයක් කියලා හිතලා කරන්න. දන් දුන්නත් මේක හාමුදුරුවන්ට දන් දෙනවයි කියලා හිතලා කරන්න එපා. මේක මටම මම සිද්ධ කරගන්න දෙයක්. සතෙකුට ආහාරයක් දුන්නා මේක සතාට ආහාරය එන්න තමයි දෙන්නේ. තමු මේක මටම සිද්ධ කරගන්න දෙයක්. මෙයා මතක තියාගෙන ඉන්නවා මේ විදියෙම දෙයක් අපිටත් ලබා දෙන්න ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා ක්‍රියාව කර්මය කියලා කියනවා. කර්මය කියලා කියන්නේ ක්‍රියාව, මානසික මතකය, මානසික මනසේ ඇති වුණු ඒ රෙකෝඩින් එක තමයි කර්මය කියලා කියන්නේ. ඔබ කරපු නැති දේවල් ඔබේ මනස තුල නැහැ. ඔබේ මනස තුල තියෙන්නේ ඔබ කරපු දෙයක්මයි. එක දෙයක් කියන්න තියෙනවා නම් මනස තුල කරපු නැති දෙයක් ඔකවත් නැහැ. ඔක්කොම තියෙන කරපු දේවල්, කරන්න කැමැත්තෙන් ඉන්න දේවල්, එක්ක මානසික ක්‍රියාවලියක් සිදු වෙලා, එහෙම නැත්නම් කායික ක්‍රියාවලියක් සිදු වෙලා, එහෙම නැත්නම් වාචික ක්‍රියාවලියක් සිදු වෙලා ඒ කරපු දෙයක්ම තමයි ඔබේ මොලේ තියෙන්නේ. එහෙම නැතුව කිසි දෙයක් මොලේ තැම්පත් කරගෙන නැහැ. දැන් ඔබට ඌමනයි ඔය මනස සංසුන්ව තියාගන්න. සාමාන්‍ය මතු පිටින් මනසව මනස සංසුන් කරගන්න නම් හොඳම දේ තමයි මනස සංසුන් කරන වැඩ කරන්න. තේරුණානේ? අල්ලපු ගෙදර වහලට ගල් ගෙඩියකින් ගහන්න. මනස සංසුන් වෙනවද? නෑ. බයටපත් වෙන දැන් කොයි වෙලාවෙ පොල්ලක් උස්සන් ගෙට්ටු ඉස්සරහට ඉඳන්නේ කියලා. ඒ නිසා මනස සංසුන් වෙන දේවල් කරන්න. ලෝකයාව බුද්ධිමතුන්ව නැනවතුන්ව ප්‍රශංසා කරන දේවල් කරන්න. අඥානව ප්‍රශංසා කරන දේවල් මොනවද? ඒව කරන්න එපා. අඥානයන්ගේ ප්‍රශංසාව අපිට වැඩක් නැහැ. පඬිවරයෙක්ගේ පොළු පහර වටිනවා අඥානයෙක්ගේ ප්‍රශංසාවට වැඩිය. මොකද අරක හරි සනීපයි. ඔබ ඒ නිසා පඬිවරුන්ගේ දොස් බලාපොරොත්තු වෙන. දැන් සමහර වෙලාවට අපි යමක් කාරණයක් දොස් කියලා පෙන්වුවාම දොස අපිත් එක්ක තරහ වෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට අර අඥානයන්ගේ කපටි පුජ්‍යලයන්ගේ ප්‍රශංසාව හරියට වටිනවා. ඒ අය මොන ගණේද? නුවණ මැද ගණේ පද පරමය වචනේට රැවටෙනවා. ඒ වචනේ ඇතුලේ තියෙන දේ දැනගන්න දැකගන්න බෑ. පද පරමයට බෑ. තමන්ට ජීවිතේ වැඩියම බණින කෙනා තමන්ගේ ගෙදර මහත්තයා වෙන්න පුළුවන්, නෝන වෙන්න පුළුවන්. හැබැයි තමන්ව ආරක්ෂා කරන්නේ, තමන්ට ඇඳුම් පෙළඳුම් ගෙනල්ලා දෙන්නේ, තමන්ව සුරක්ෂිත කරන්නේ ඔහු. ඇය අසනීප වුණාම බෙහෙත් ටික හදලා දෙන්නේ, කෑම ටික වෙලා දෙන්නේ ඇය. මේ වැඩියම බණින්නෙත් එයා. හැබැයි මේ බැනුම් ඇතුලේ තියෙන රසය දකින්න පුළුවන් නෝනල දන්නෝ මේක, පුළුවන් මහත්තුරු දන්නෝ මේක. මේ කෑ ගහන්නේ අපිට තියෙන ලෙංගතු කමර. නැත්තම් වෙන කෙනෙක් හිතනකෝ මෙන්න මට බයින්, මාව කන්න හදනෝ කියලා හිතනවා. මේක හරි වදේ කියලා හිතනවා. ඒ වගේ අපිට මිනිස්සුන්ව වැරදි බලාපොරොත්තු වෙන්න ඕන. දැන් රාහුල මහා මේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න කලින් පොඩි හාමුදුරු හැමදාම ගුරුවරුන්ගේ අනුශාසනා බලාපොරොත්තු වුණා. රතු ගාලා අමදල මිදුල ඉතුරු වෙන ගල් කැට ටික අහසට දාලා කිව්වා මට මේ තරමට අද දවසට ගුරුහරුකම් ලැබෙන්න කියලා. අපිත් හිතනවාද එහෙම? නෑ. අපි කියන්නේ අපිට කෙකෙක්වත් උගන්වන්න ඕනේ නෑ. අපිට කියලා දෙන්න එනවා මෙතන කියලා තමයි අදහස තියෙන්නේ. ඒ හිත වෙනස් කරන්න ඔබටත් හැකිනම් වෙලිදෝතක් අරගෙන උඩ දාන්න. ඇත්තටම මේ තරමට මට ගුරුහරුකම් අනුශාසනා ලැබෙන්න ඕන මගේ ජීවිතේ හදාගන්න. මම ඒක ප්‍රායෝගිකව කරන කෙනෙක්, කරපු කෙනෙක්. කී ආදර්ශයක් ඒ පොතේ දීලා තියෙන නිකන් ඉන්න නෙමෙයි ඒව කරන්න. ඒක කරන්න හැමදාම අනුශාසනා බලාපොරොත්තු වෙන. ස්වාමීන් වහන්සේලා අපේ වැරදි පෙන්නනවා බලාපොරොත්තු වෙන්න, උරණ වෙන්න එපා. අද වෙලා තියෙන අපි කෙලින්ම මොනවා හරි උපදේශයක් දෙන්නත් හරි බයයි. ඒක පාරටම උපදේශයක් දීපු ගමන් අපි වැරදි කිව්වා කියන අදහසින් තරහ වෙනවා. උපදේශයක් නොදී කොහොමද පුජ්‍යලේ හදාගන්නේ? නමුත් මට අර මිනිස්සුන්ව තරහ වෙයි කියලා මම බයකුත් නැහැ. තරහ වුණත් එකයි නැතත් එකයි. මට හිතේ හංගන් ඉන්න බෑ. මම දැනන දේ මම කියනවා. ඒ මගේ හැටි නේද? ඒ නිසා සමහර අයට බැන්න කියලා හිතලා තරහ වෙන අයත් ඉන්නවා. ඒක ඉතින් ඒ ගොල්ලන්ගේ වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුන්ගේ මනස පින්නතුන් හොඳට අවධානයෙන් පරිහරණය කරගත යුතුයි, පාවිච්චි කළ යුතුයි. එසේ කිරීමෙන් තමයි ඔබට ඔබේ ගුණදොස් විචාරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ වෙන පොත් මතක් කරගන්න එපා. ඔබ ළඟම තියෙන ජීවිත පොත, ඔය ඉන්ද්‍රියන් හය පෙරලා ගන්න, අවධානයෙන් ඉන්න. මං ඔය හය ඇතුලේ තියෙන දෙයක් මිසක් කියන්නේ වෙන දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා පොත් ඕනේ නැහැ. කුරාණෙත් එපා, බයිබලෙත් එපා, භගවන් ගීතාවත් එපා, බුද්ධ ආගමේ ත්‍රිපිටකෙත් එපා. නම් මේක අහන අඥානෙකුට හිතෙන්නේ මොකද්ද? මෙන්න ආගමක විරෝධයයි. හැබැයි නුවණින් කල්පනා කළොත් එහෙම ඔය පහ ගැන මිසක්, ඔය පහ හදන්න මිසක් මොකටද ආගම? ආගමක් ඕන ඔය පහටනේ. ඉතින් ඔය පහ ගැන කියවෙලා නැත්තම් ඒක ආගමක් නෙමෙයිනේ. එතකොට බුදුදහමේ කියලා දෙන්නේ ඔය ඉන්ද්‍රයන් පහ ගැන. එතකොට ඔබ ඉන්ද්‍රයන් පහ ගැන අවබෝධයට ලක් වෙනවයි කියලා කියන්නේම මොකන්ද? මුළු ත්‍රිපිටකයම අඳුන ගන්නවයි කියන එක. බයිබලය අඳුන ගන්නවයි කියන එක. කුරානය අඳුන ගන්නවයි කියන එක. භගවන් ගීතාව අඳුන ගන්නවයි කියන එක. ජීවිතේ අඳුන ගන්නවයි කියන එක. හැබැයි අර පොත්වලට අවධානයක දෙදී ඒවයි මතකයේ තියාගෙන ඉන්න දේවල් මං ඔබ තුලට දැස ගන්න කියන කේදී ඔබට ඒක අත්දකින්න වෙනවා. ඔබට මතකයක් නෙමෙයි, අත්දැකීමක් බවට පත් වෙනවා. දැන් පීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා පොට්ටියකින් කියපු ඒවා මතක තියන් ගෙදර හිටියාම පීනන්න බෑනේ. ඔබ ජලයට බහින්න ඕන. ඒ වගේ ඔබගේ ඉන්ද්‍රියන් හය පිළිබඳව නොයෙකුත් කියපු කතන්දර ටික මතකයේ තියාගෙන ඉදියට වැඩක් නැහනේ. ඔබ ඉන්ද්‍රියන් හයට බැස ගන්නවා. එතකොට අර ජලයට බැසගත්තා වගේ ඔබට ප්‍රායෝගික අත්දැකීම් ඒ තුලින් ලබන්න පුළුවන්. දැන් තේරෙනවා නේද වෙනස? ඒ වෙනස තේරෙනවානේ. ඒ නිසා ඔබ අනිකුත් සියලුම ඒ ආගම් පොත් හඳුනා ගන්නවා හා සමානයි ඔබගේ සිත ගැන ඔබ අවධානයෙන් ඉන්නවනම්. ඔබගේ සිත ගැන ඔබ අවධානයෙන් ඉන්නවනම් සියලුම ආගම් පොත් හඳුනාගත්තා හා සමානයි. ඔබට ඔබේ මනස තුල නෙවුණු තැන හඳුනා ගන්නයි මේ වැඩසටහන පවත්වන්නේ. දැන් මෙතෙක් වෙලා ඔබට අපි කතා කළේ නිවන ගැන නෙමෙයි, ඒක ආරම්භ වීම සඳහා පසුබිම වටපිටාව ගැන. දැන් අපි කතා කරන්න කැමතියි ඒ නිවන පිළිබඳව. නිවන කියන්නේ සැනසෙල්ල. ඔබේ හිතේ තියෙන සැනසෙල්ල කොතනද තියෙන්නේ කියන එක. දැන් සමහර අය මාර්ගඵලය කියලා ගන්නවා, අරගෙන දුම්මල වරම අරන් ඉන්නේ නිතරම නේද? එතකොට මාර්ගඵල තියෙනවද එතන? නිවිච්ච මිනිස්සෙක් වෙන්න ඕන. බොරුවට අර පිටින් නිවිච්ච මිනිස්සු නෙමෙයි ඈ. වල පිටින් නිවිච්ච මිනිස්සු අහුවෙනවා. පිටින් හරි හිමින් කතා කරන්නේ. වැඩ දැක්කහම පුදුම හිතෙනවා. සමහර අය පිටින් ඒව දැකලා හිතනවා බලන්න හරි අහිංසක මිනිස්සයා කියනවා. අනේ ඉතින් අපිට පේනවා මේ මිනිස්සයාගේ අහිංසකකම කොච්චරද කියලා. ඈ අපිට ඕන හදවතින් නිවිච්ච මිනිස්සයෝ. පිටින් සරද නැද්ද කියන එක නෙමෙයි, හදවතින් නිවුණු මිනිස්සු අපිට අවශ්‍යයි. එහෙනම් ඔබේ හිත ඔබ නිවා ගන්න ඇතේන ඔබ කැමති වෙන්න ඕන නිවා ගන්න. ඔබ හිතන පතන ක්‍රමේ වැරැද්දක් තියෙනවායි කියලා ඔබ තේරුම් ගන්න ඕන. අවිච්ඡා පච්චයා සංඛාරා මම මගේ අනවබෝධය නිසා ඇති කරගන්න මානසික ස්වභාවයන් මා තුළ තියෙනවා. ආකල්ප මා තුළ තියෙනවා කියලා හඳුන ගන්න. මගේ ළඟ එහෙම දේවල් නැහැ කියලා හිතන්නේ මානෙන් ඉපිලී ගියපු අය. තමා තුළ වැරද්දක් වුණත් ඒ නොපිළිගන්නා වූ ගුණය මොකද්ද? මානෙන් ඉලිපී ගිය අය. රහතුන්ගේ මඟඵලලාභීන්ගේ ස්වභාවය තමයි වරදක් නම් වරදක් කියලා පිළිගන්නවා. ඒක බොහෝම අගය කරනවා. නිහතමානීකම තියෙන රහතන් වහන්සේ කෙනෙකුට පමණයි. මානය නැති කළ කියන එකයි නිහතමානී කියන්නේ. අපේ මිනිස්සු නිහතමානී වෙන්න ගියොත් වැටෙන්නේ හීනමානෙට, පුතඥය. ඒ නිසා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ හීනමානී කියනවා. හීනමානී පිළිනව. ඒක තවත් උපමට්ටම් කරන්න අපි කිව්වා පාපිස්සක් වගේ ඉන්න. දැන් කොහොමත් පාපිස්සක් වගේ තමයි බෞද්ධයෝ ගිහිල්ලා රටවල් වල වළං හොදනවා. බල මෙහි වැරකම් කරනවා. ඉතින් ඒකට පාපිස්සක් වගේ. නමුත් අපිට දුන්නේ පොඩි කාලේ පොතේදී අග්ගෝ හමස්වි ලෝකස්ස අන්න සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ගමන් කිව්වේ මම අග්‍ර වෙනවයි කියලා. අපිට කියනවා එහෙම හිතන්න එපා. එතකොට මාන්නේ ඇති වෙනවා. බුදුදහමේ මූලික ආරේදී හරියට දීලා තියෙනවා. පස්සේ කියනවා අහා ආඩම්බර වෙන්න එපා. පාපිස්සක් වගේ ඉන්න. මටත් දවසක් කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙන හාමුදුරනේ පාපිස්සක් වගේ ඉන්න කියලා නේද කියලා. මිනිහා මාව යටත් කරගන්න හදනවා. මිනිහට ඔටුන්නක් වෙන්න මාව පාපිස්සක් කරගන්න හදනවා. මිනියට රජ වෙන්න මට පාව පාපිස්සක් කරගන්න හදනවා. එතකොට මං කෝවා බුදුහාමුදුරනේ බුදුහාමුදුරන්ගේ තාත්තා කිව්වත් මං නම් ඉන්නේ ඔටුන්නක් වගේ. බුදුහාමුදුරන්ගේ තාත්තා කිව්වා මං ඉන්නේ ඔටුන්නක් වගේ. මට ওই පාපිසි කතා හරියන්නේ නැහැ. මට එහෙම එකක් ඇවිල්ලා නැහැ මගේ සංඥාවට. මගේ අම්මා මට එහෙම එකක් උගන්වලා නැහැ. ඔබ ශ්‍රේෂ්ඨයෝ යම් පුතේ. අපි දුප්පත් උනාට අපිට මතකයි අපේ මව්පියෝ අපේ අභිමානය කියන එක අපිට ඉතුරු කරා. ආත්ම ගෞරවයයි ඒ අභිමානයයි කියන එක ඒගොල්ලෝ ඉතුරු කළා. මං හිතන්නේ ඒක තමයි මේ තාම එහෙම තියෙන්නේ. ඒ නිසා අභිමානවත් කෙනෙක් වෙන්න කතාව, වචනය, ක්‍රියාව අභිමානවත් ලෙස, ආඩම්බර ලෙස. මේ ආඩම්බර වෙන්න බෑ හැමෝටම. ආඩම්බර වෙන්න පුළුවන් හොඳ දර්ශනයක් තියෙන, හොඳ චින්තනයක් තියෙන, හොඳ උගත්කමක් තියෙන, හැකියාවක් තියෙන, ධනයක් දීපලක් තියෙන කෙනෙකුට විතරයි. නැත්තම් අනිත් අයට ආඩම්බර වෙන්න හැදුවට ආඩම්බර වෙන්න බෑ. අර හිල්ලෙච්ච බැලුම් බෝට වගේ පිම්බොට වින්බෙන්නේ නැහැ. ඒ ආඩම්බර වෙන්න නම් දෙයක් තියෙන්න ඕන. නැතුව ආඩම්බර වෙන්නේ. ඒ නිසා අභිමානවත් වෙන්න, ඔබ ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න. ප්‍රාණඝාතය කරන අයට වඩා මම ශ්‍රේෂ්ඨයි. හොරකම් කරන අයට වඩා මම ශ්‍රේෂ්ඨයි. ඒව නොකරන නිසා. වැරදි මිත්‍යා දෘෂ්ටික නොපෙරෙන දෙවියෝ ගැන විශ්වාස කරන මිනිහෙකුට වඩා මම ශ්‍රේෂ්ඨයි. එම් ලෝකෙ ඉස්සෙල්ලම මවප බුදුහාමුදුරන්වත් කලින් මේ ලෝකෙ මවප දෙයියෝ කවුද? මහා බ්‍රහ්මයා. ඊට පස්සේ මාරුවේ මාරුවට දෙයියෝ ගානක්ම ලෝකෙ මැව්වා. ඒ මවප ලෝකෙ තමයි අපි ඉන්නේ. ශෝක් නේද? එක එක වෙලහාට දැන් අතවාගමක් නිර්මාණය වුණොත් එයත් මවනවා තව එක්කෙනෙක්. ඒ වගේ මාරුවේ මාරුවට දෙයියෝ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට මවලා තියෙනවා මේක. ඕකට විශේෂණ පදයක් තියෙනවා, සබ්බේ පුතංජන උම්මත්තක කියලා. ඒ හැරෙන වෙන මොකක්වත් ඕකට කියන්න දෙයක් නැහැ. ඒ නිසා අභිමානවත් කෙනෙක් වෙන්න, තමාට කළ නොහැකි දෙයක් නැහැ. මේ ලෝකේ මිනිසෙකු විසින් යමක් කළා නම් ඒ කරපු ඕන දෙයක් මටත් මිනිස්සෙක් හැටියට කළ හැකි කියන මානසික ධෛර්යය ඔබේ හදවතට ලබා දෙන්න. ඉතින් අපි ඉන්න ওই මෝඩ බුද්ධඝම ඉගෙන ගත්ත කෙනෙක් කියයි, හා හා හා හා මාන්නේ නේද ඔය? එපා එපා මාන්නේ. ඔබ තණ්හාව නේද? එපා එපා. පින්නතුනි පොඩි ධෛර්යයකට පොඩි වීරයකට පින්නතුනි නිවන් දකින්න බෑ. බුදුහාමුදුරු කළ උත්සාහය හිස හත් කඩකට පැලිලා ගියත් මම මේ දේ ලබා ගන්නවායි කියන අදිෂ්ඨානය තිබ්බේ. අපි එහෙම අදිෂ්ඨානයක් කළොත් එහෙම කියන්නේ හා හා ඔය අත්තකිලමතාන යෝගේ ඕව කරන්න එපා. සල්ලි කීයක් හරි හම්බ කරන් ඉතුරු කරන් ජීවත් වුණොත් ඕක කාමසුකල්ලිකාන යෝගේ ඕක කරන්න එපා. හිටබිය පේමන්ට් එකට වෙලා හිඟා කකා කියලා තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිකවාදී සමාජවාදී බුද්ධාගම කියන්නේ. පාර්ලිමේන්තු තියෙනවනේ දැන් හැමදෙරෙ ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජී බුද්ධාගම කියන්නේ ඕකයි. ඒකනේ සිංහල ජාතිය විනාශ කිරීමේ ප්‍රමුඛ කාර්යය සිද්ධ වෙලා තියෙන්නේ බුද්ධාගමේම වැරදි දෘෂ්ටි. ඕක වෙනස් කරගත්තොත් අෆ්ගනිස්තාන්, පකිස්තාන්, ඔය බලුකිස්තාන්, ඔය ඔක්කොම ස්ථාන වගේ මේකත් ස්ථාන අස්ථාන වෙන එකක් නැහැ. මේ ස්ථානේ දැන් අස්ථාන වෙන්නේ යන්නේ විශේෂයෙන් මේ බෞද්ධයන්ගේ තියෙන වැරදි දෘෂ්ටි නිසා. එහෙමනම් අන්න ඒ වගේ වීරයක් ඇති කෙනෙකුටයි මේ ධර්මානුකූලව ලබා දෙන මේ දහම් ගැටපදේ ලියා ගන්න පුළුවන්. මේ දහම් ගැට සමහර අයට අර ලියන්න බැරි ඒවට බරපතල ඒවට කපටි වැඩ වලටත් කියනවා දහම් ගැට කියලා. ඒකට හේතුව තමයි දහම් ගැට ටිකක් අමාරුයි ලියන්න. ඒ නිසා මිනිස්සු අර කපටිකම් වලටත් දහම් ගැට කියලා වචනේ පාවිච්චි කරනවා. හා දැන් ඕක නම් මට අරහන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ කාලේ රහත් වෙන්න බෑනේ. ඒ නිසා කරන්න බැරි වැඩකටත් කියනවා ඕක මට අරහන්. ඕක මට කරන්න බෑ. මේ කාලේ රහත් වෙන්න බැරි නිසා. ඊළඟට කරන්න බැරි වැඩ, ප්‍රායෝගික කරන්න බැරි වැඩ කියන කොටත් කියනවා බන නොකිය ඉන්නවා. ඒ කියන්නේ බනත් කිසි ප්‍රායෝගිකත්වයක නැහැ කියන එක තමයි මේ සමාජගත වීමේදී පැහැදිලි වෙලා තියෙන්නේ. ඇත්ත කතා බොරු කියන්නේ මම. සමාජගත වුණා නම් යම් ආකාරයක වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව ඒකේ යංගිසි ඇත්තක් තියෙනවා. නිකන් සමාජගත වෙන්නේ නැහැ යංගිසි දෙයක්. තමන්ට ප්‍රායෝගික නැති අනුන්ටත් ප්‍රායෝගික කරන්න බැරි දේවල් කී කියා ඉන්නවා නම් ඇත්තටම ඒවා බන තමයි. මේ දේ ඔබට ප්‍රායෝගික කරන්න පුළුවන් මෙන්න මේ මෙවලන් තියෙන්න ඕන ඔබ ළඟ. හොඳට අහන්න හැකියාව තියෙන්න ඕන. හොඳට කල්පනා කරන්න පුළුවන් මොළයක් ස්නායු අක්‍රීයතාවයකින් තොරව තියෙන්න ඕන. වයසට යනකොට සමහර අයගේ ස්නායු මැරෙනවා. කල්පනා කිරීමේ බලය අඩු වෙනවා. එතකොට බොහොම අමාරුයි. ලොකු චිත්ත බලයක් තිබුණොත් දකින්න පුළුවන්. නැත්තම් එයා මන්දගාමී වෙන්න බලන ගුණයක් තියෙනවා. ඒ නිසා තරුණ වියේදී තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේක දකින්නේ. අනු මේ දකින්නේ. හොඳයි, මොකන්ද ධර්ම කියලා කියන්නේ? ඔබ ළඟමයි අධර්මයේ තියෙන්නේ, ඔබ ළඟමයි ධර්මයේ තියෙන්නේ. වැරදි විදියට මෙහෙවුවොත් අධර්මය, හොඳ විදියට මෙහෙවුවොත් ධර්මීය බවට පත් වෙනවා. එතකොට මොකද්ද හොඳ විදිය? හොඳ නරක නැත්තම් එතන තමයි හොඳම විදිය. ඇයි එතන හොඳම විදිය කියලා කියන්නේ? එතන අවේදිතයි, එතන නිරෝධ සහගතයි. ඇයි මේ හොඳයි නරකයි කියන දෙකම අයින් කරගෙන මේ ගමන යන්න කියලා කියන්නේ? සංඥාවක් දුන්නොත් ඒ සංඥාවේ ආහාරයෙන්, මනෝ සංචේතන ආහාරයෙන් මමංකාරය වැඩෙනවා. ඒ නිසා නිතරම සංඥාවක් දෙන්නේ නැහැ. බුදුවරු කෙනෙකුට දෙන්නේ නිතරම සංඥා නිරෝධය. අනන්ත වූ දෙයක් දෙන්නේ, අකාලික වූ දෙයක් දෙන්නේ. එතකොට අනන්ත වූ දෙයක්, අකාලික වූ දෙයක් තමන්ගේ මනසට ගන්න ගන්න මොකද වෙන්නේ? අර මනෝ සංචේතන ආහාරයෙන් පෝෂණය වෙන මමත්වය කෙට්ටු වෙනවා. ඒව කෙට්ටු වෙලා කෙට්ටු වෙලා යාට මෙතන ආහාර හම්බෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? පලා යනවා. තමන්ගේ ගෙදර ඉස්සරහ ගේට්ටු ඉස්සරහ කෑම දානවා නම් සුනකයන්ට බල්ලන්ට බල්ලු වෙනවා හැමදාම. කෑම දෙන්නේ නැත්තම් උන් එන්නේ නැහැ. තේරෙනවනේ? බල්ලන්ට කෑම දීම නතර කරන්න එපා. පරිස්සමෙන් ඒ දේවල් සතුන්ට කෑම දෙන්න. ඒ වුණාට මනෝ සංචේතන ආහාර දෙන්න එපා. ඒ උදාහරණයක් එක කළේ. පෞගේ කාලේ හාමුදුරු කෙනෙක් නගරූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ජනාධිපති මන්දිරේ දේශනාවක් කළා. උන්වහන්සේ කියන බුදුහාමුදුරු දියාගල් හදන්න කිව්වලු. කටු වැටවල් හදන්න කිව්වලු. ඒවයි කිඹුල්ලෝ ඇති කරන්න කිව්වලු. ආයුධ ගබඩා හදන්න කිව්වලු. ඈ ධාන්‍ය ගබඩා හදන්න කිව්වලු. සෙබලයෝ වට කරලා මුරකාවල් දාන්න කිව්වලු. එහෙම කියේ කියා යනවා බුදුහාමුදුරු කිව්වයි කියේ කියා. මොකද්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ උපමා කරගත්ත දේ දේශනයක් හැටියට ප්‍රකාශ කරනවා. නගරූපම කියන්නේ නගරයක් ඉස්සර ඉන්දියාවේ තිබිච්ච විදිය සුරක්ෂිත වෙලා. ඒ සුරක්ෂිත වෙලා තියෙන විදිය බුදුරජාණන් වහන්සේ කියාගෙන දේශනා කරගෙන යනවා. මෙන්න මේ විදියට නගරයක් සැකසීලා තියෙනවා කියලා. අන්න ඒ වගේ තමන්ගේ හිත සුරක්ෂිත කරගන්න කියලා උපමා කරලා කියපු දේ මේ හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ ආයුධ ගබඩා හදන්න කිව්වා කියලා. බලන්න මේ ජනාධිපතිතුමා ළඟ කියන්නේ මේ බණ. අර ජනාධිපති නොම කියනවා. ඈ එහෙනම් ඉතින් මොන ආගමත් එකයිනේ කියලා හිතනම් බලන්න මේ විශ්වවිද්‍යාල කාලකන්ණි කරන වැඩ ගිහිල්ලා පන්සල ටික දෙන්න බෑ ඔය විශ්වවිද්‍යාල කාර්යයන්ට. ඇත්ත කතා මේක. අටසිල් ටික දෙන්න ඇති වැඩක් නැහැ. හේතුන් ඒකවත් කරගන්න බෑ. ඒ නිසා කිසි වෙලාවක මේ උපමාව දේශනයක් නෙමෙයි. උදාහරණය දේශනයක් නෙමෙයි. මේක මතක තියාගන්න. උදාහරණේ දේශනයක් නෙමෙයි. ඊළඟට තමන්ගේ අර මනෝ සංචේතන ආහාර ලබා නොදෙන විට මනස ටිකක් අමුතු ස්වභාවයක් ගන්නවා. කොයි වගේද කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළා. දියෙන් ගොඩට ගත්තාම මාළුවෙකුට සැපයිද? නෑ. යා කට අරිනවා අරිනවා හුස්ම ගන්න ගොඩාක් මහන්සි වෙනවා. යා මැරෙනවා මැරෙනවා වගේ දැනෙනවා. ඒ වගේ තමයි මේ මනස කෙලස් ගඟේ පීන පීන ඉන්නේ. සංසාර සාගරේ පීන පීන ඉන්නේ. සංසාර සාගරේ පීන පීන ඉන්නේ. එහෙම පීන පීන ඉන්නකොට ඒ විදිහට මනස අසංසුන් වෙන ගුණයක් ඇති වෙනවා. ඒකට ඊළඟට මනස පසුබාන ගුණයක් ඇති වෙනවා. එතකොට මිනිස්සු වැඩියෙන්ම ඉන්ද්‍රියන් පිනවන්නද කැමති, ඉන්ද්‍රියන් වලින් ඈත් වෙන්නද කැමති? ඉන්ද්‍රයන් පිනවීමෙන් තොර වෙන්නද කැමති නැහැ. මොකද අර මායя ඉල්ලන්නේ ඒකට බඩිකින්නක් වගේ දෙයක් ඇති වෙනවා. බඩිකින්නක් වගේ කුසල බඩිකින්නක් වගේ දෙයක් හිතටත් ඇති වෙනවා. ඒ යම් ප්‍රමාණයක වින්දනයක් ඉල්ලනවා. ඒ වින්දනය හිතට දෙන්න ඕන. දුන්නාම තමයි හිත සතුටින් ඉලිප්පිලා යන්නේ. වෙලා තියෙන දේ තමයි හැම සතුටක් බවටම පත් වෙන දේවල් දුකට භාජනය වෙනවා. එතකොට ඒ ප්‍රමාණයට ඒ මිනිස්යාව කම්පණයටත් ලක් වෙනවා. දැන් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න සිදුවෙන දේ තමයි ලෝකේ අත්දකින්න කලින්ම යාට සැපය හා දුක කියන කෙලවර දෙක පේනවා. සර්පයේ හිස සහ වලිගයේ මෙහෙම ඈත ඉන්නකොට පේනවනේ. ඕනම දෙයක ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න යාට වලිගෙත් පේනවා, හිසත් පේනවා. ප්‍රඥාව නැති කෙනාට වලිග විතරයි පේන්නේ. සැප විතරයි වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ සැපයි හොයාගෙන යන්නේ. ඒ සැපම ඇවිල්ලා Tamanට පහර දෙනවා. ඒක නෙමෙයිද වෙන්නේ? ඔව්. දැන් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න එයාට එක පාට සැප විතරක් දැක්කම සැප අල්ල ගන්න තිබ්බා. මෙයාට දැන් වලිගේ ඔළුවයි දෙකම පේනකොට අල්ල ගන්න බෑ. ඒ නිසා මේ ජීවිතයේ දුකයි කියලා පූර්ණව අවබෝධ වෙන්න හේතුවකුත් තමයි ප්‍රඥාව වැඩි වීම. සමහර අයට අත්දැකීම් වැඩිවීම, සමහර අයට ප්‍රඥාව වැඩිවීම. එනිසා දැන් අපේ පින්නතුන්ට මේ කරුණු දෙකෙන්ම මෙහෙම පේනවා නම් වලිගයත් හිසත් එයා අන්න කියන්න පුළුවන් දුක්ඛ සත්‍යය තේරුම් ගන්න දෙනේ. සැපෙත් දන්නවා, සැපේ කෙලවරේ තියෙන දුකත් දන්නවා. එයා දුක්ඛ සත්‍යය දන්න කෙනෙක්. දුක්ඛ සත්‍ය දැනගන්න අමුතුවෙන් පිළිකුලක් ඇති කරන්න ඕනේ නැහැ. මේ ආයාසයෙන් මේකට එන්නත් කරන්න ඕනේ නැහැ පිළිකුලක්. මනස තේරුම් කර ගැනීම මිසක් ඒ තේරුම් කර ගැනීමෙන් මනසින් ඉවත් වීම මිසක් මානසික ස්වභාවයකට තල්ලු වීම නෙමෙයි නිවන කියලා කියන්නේ. සංඛාර නිරෝධයක්නේ. ඔන්න සංඛාරයක්ම වුණා නම් මානසික ස්වභාවයකට තල්ලු වෙලා ඉන්න තිබ්බා. අපේ දෘෂ්ටි විසුද්ධියක්නේ සම්මාදිට්ඨියක්. ඒක දෘෂ්ටියක් වුණා නම් ඔන්න දෘෂ්ටියකට තල්ලු වෙලා ඉන්න තිබ්බා. ඒක දෘෂ්ටි නැති තැනක්. දෘෂ්ටි නැති තැනක තියෙන ස්වභාවය මොන වගේ වෙන්නේ නැද්ද කියලා ඔබ උපකල්පනය කරන්න බලන්න. නුවණින් විනාඩි කීපයක් උපකල්පනය කරන්න දෘෂ්ටි නැති තැනක ස්වභාවය. ඒ නිසා ඒ දැන් ඔයත් ප්‍රකාශ කළා දෘෂ්ටි වලින් තොර වූ ස්ථානේ සැනසෙල්ලක් තියෙනවා, නිදහසක් තියෙනවා, බැඳීම් නැති ස්වභාවයක් තියෙනවා, අවේදීත ස්වභාවයක් තියෙනවා, විඳින්න නැති ස්වභාවයක් තියෙනවා කියලා තියෙනවා. අන්න හරි එහෙම තමයි තේරුම් ගන්න ඕන. එහෙම තමයි තේරුම් ගන්න. දැන් මම ඉන්නේ මේ දෘෂ්ටියකද නැද්ද කියලා තේරුම් ගන්න තියෙන ක්‍රමය මොකන්ද? මොකන්ද ඒ ක්‍රමය? දැන් මේක මට දෘෂ්ටියක්ද නැද්ද කියලා තේරුම් ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට තමයි තමන් ඉන්නේ දැන් මේ දෘෂ්ටියකද නැද්ද කියලා තේරෙන්නේ. මීටරයක් තියෙන්න ඕන. දෘෂ්ටියක ඉන්නකොට දරාගත් ස්වභාවයක් දැනෙනවා. යම් ආකාරයක සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් දැනෙනවා. ආරක්ෂා කළ යුතුයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේක කැඩෙයි බිඳෙයි කියලා බයක් ඇති වෙනවා. මේකට දොසක් කිව්වොත් මට රිදෙයි කියන අදහසක් ඇති වෙනවා. සමහර අය ඉන්නවනේ හොඳ චරිතයක් තියාගෙන ඉන්න කැමති කට්ටිය ඉන්න පුළුවන් තරම් හොඳ වෙන්න බලන. ඒක ගොඩක් හොඳයි. එහෙම තමයි වෙන්න ඕන. ඒ වුණාට ඒක දෘෂ්ටියක් කරගෙන හිටියහම මොකද වෙන්නේ? අනේ මම මෙච්චර හොඳට ඉද්දි මට බැන්නා. ඈ මෙච්චර හොඳට ඉද්දි මට බැන්න කියලා සෑහෙන කම්පණයකට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ දැනපු කෙනත් එක්ක සම්පූර්ණයෙන්ම තරහ වෙනවා. මේ අපිට කියන්නකෝ මේක බොරු කියලා. මේ කියන දේවල් බොරු කියලා අපිට කියන්නේ. ඕවා අවිද්‍යාවයි කියලා අපිට කියන්නේ. එහෙම කිව්වොත් එමේ ඉස්සෙල්ලම ඔව් කියන්නේ මම. ඉක්මනින්ම ඔව් කියන්නේ මම. මොකද ඒ තරම් අතහැරලා අපි මේව කියන්නේ. දැන් උඹට බෑනේ එහෙම කියන්නේ. නේ? කෙනෙක් කවුරු හරි පල් හොරෙක් කියලා වැන්නොත් එහෙම තරහ යනවා නේද? ඉතින් අපි කියන්නේ ඉස්සල්ලාම ඔව් වැත්ත. මම මේ ලෝකේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ට ආයේති කොස් දෙල් පොල් ඔක්කොම හොරා කාලා තමයි මේ ශරීර ගොඩ නගන් තියෙන්නේ. ඊට පස්සේ මේ ලෝකේ දෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසිම කෙනෙක්ගේ අවසරයකින් තොරව මේ මනසේ තැම්පත් කරගෙන හොරා අරගෙන තමයි තියෙන්නේ. ඉතින් පල් හොරෙක් තමයි. ඉතින් මේ පුහුදුන් හැම මිනිස්සෙක්ම පල් හොරෙක්. මන් නෙමෙයි නේද? පල් හොරෙක් වෙන පුහුදුන් අය. ඒ ඉස්සෙල්ලා මට දාගත්තේ දැන් ඒක ගිහිලානේ පැත්තෙන් පෙරළුවා. ඒගොල්ලන්ට නේද? ඒ නිසා පුහුදුන් කෙනෙක් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොරකම් කරන කෙනෙක්. කෑරුලා මේ අඳුනන්නේත් නැහැ. එයාගේ ලස්සන හොරකම් කරගන්නවා. ඈ ඉතින් හොරෙක් නේ ඉන්න ඈ අවසරයක් නැහැ අවසරයකින් තොරව ඊළඟට කොස්කහේ අවසරයකින් තොරව කොස්කේ ගෙඩිය කඩා ගන්නවා මාළුවා දන් දීලාද ජීවිතේ මාළුවා අපි කන්නේ නේ ඉතින් භෞතිකවාදී ක්‍රමයට බැලුවත් ඒවත් අපි උදුරගෙන කන්නේ දුරාගෙන කනෝ උදුරාගෙන කාලා බැරි වෙච්ච තැන දැන් මිනිස්සු පොර කනෝ ඒ නිසා හැම පුදු මිනිසෙක්ම හොරෙක්. මගේ නොවන දේවල් මගේ කියලා සතු කරගන්න කෙනාට කියන්නේ හොරෙක්. එතකොට ඔය පුදුන් අය මගේ නොවන දේවල් මගේ කියලා සතු කරගෙන නෙමෙයි දින්නේ. ආ එහෙනම් හොරෙක්. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේලා තමන්ට අයිති නැති දේවල් තමන්ගේ නෙමෙයි කියලා දන්නවා. මාර්යාට අයිති දේ මාර්යා ළඟට ගිහිල්ලා ලබා දුන්නු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. දැන් මාර්යා කිව්වහම ඇස් දෙකයි කන් දෙකයි තියෙන දත් තියෙන බුජ්ජලෙන් මවා ගන්න එපා. මේ ධර්මතාවයකට කතා කරන දේ. ඈ ධර්මදේවයකට කතා කරන දෙයක්. සහම්පති මහා බ්‍රහ්මයා කියලා කියව ගමන් මේ අමුතු දෙයියෙක් චිත්‍රවල ඇඳලා තියෙන ඔටුන්නක් දාගත්ත එහෙම කියලා නෙවෙයි. සානුකම්පිත සහම්පති කියන්නේ ඒකයි. සානුකම්පිත මනස ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට ලොවට අනුශාසනා කරන්න කියලා. එහෙම නැතුව මොකද බ්‍රහ්මයා කිටියේ නෑ. දෙයියෙක් නෑ. මිනිස්සු පාලනය කරගන්න මෝඩ මිනිස්සු පාලනය කරගන්න හොඳ ලේසි ක්‍රමයක් තමයි අද්භූත බලයකින් මේක කියනවයි කියලා කීම. අද්භූත බලයකින් කියනවයි කියන කීම. ඒ අඥාන සමාජයේ ගොඩාක් අද විශාල මිල මුදල් වැය කරනවා ඒ අද්භූත බලයන් වලට බලවේග වලට. ඒකට හේතුව මිනිස්සු ඒවට බයයි. ඒ පේන්නේ නැනේ. පේන්නේ නැති නිසා බයයි. ඒසා ලෝකේ බොහෝ තමන්ගේ ආකල්පේ පතුරවා ගන්න උමනා කරපු පුජ්‍යලයෝ අර අද්භූත දෙවියෙක් ගැන කතා කළා. අනිත් එක තමන් නොදන්නා ටිකෙන්ට තල්ලු කරන්නත් එතකොට ලේසියි. වැඩිය තර්ක කළොත් එහෙම දෙයියෝ උදහස් වෙයි. උට දඬුවම් හම්බ වෙයි කියලාත් බය කරනවා. ඉතින් ඒව තමයි ඉතින් මෝඩ පුහුදුන් අඥාන ජනයාව පාලනය කරගත්තේ. ඉතින් ඥානවන්තයෝ ඕකට අහු වෙන්නේ. එහෙම වෙන්නේ දවසක් මම තැනකට ගිහිල්ලා ඔහුත් එක්ක සාකච්ඡාවක් කළා. ඔහුට ටිකක් කේන්ති ගියා, තරහා ගියා. ඔහුව මට ඕනම් පුළුවන් මගේ තියෙන මන්ත්‍ර බලෙන් ඔයාව මෙතනින් එළියට බහින්න බැරි වෙන්න වැඩක් කරන්න කිව්වා. මං කෝහා ඔට්ටුයි දැන් කරන්නේ. ඒ කියන්නේ ඔහු මාව බය කරන්න බැලුවේ. මේ මං කෝ හරි ඔට්ටුයි හරි දැන් කරන්නේ. ඊට පස්සේ කියනවා දැන් බැහැල්ලු මං කිව්ව නිසා දැන් කරන්න බැහැල්ලු. ඊට පස්සේ මේ මිනිස්සයව කියනවා ඔබ වහන්සේ හොඳයිලු, වහන්සේ බය නැහැලු ඔබට. කියන මනුස්සයගේ ආය බල්ලම තියෙන්නේ මගේ හිතේ බය තියෙනවද කියලා බලන්න. බය නැහැ කියලා ඉතින් ඔය කරන්ට් එක තියෙන විදුලි කම්බි අපි අල්ලන්නේ නැහැ. බය නැහැ කියලා පාර මැදින් යන්නේ නැහැ. බය නැහැ කියලා පිසු බල්ලොන්ට කියලා හපාගෙන කවෝ ගන්නෑ. ඌව ගල් ගෙඩියක් අහගෙන ලොනවා. ඈ අපි බය නැහැ කියලා මදුරුවන්ට කන්න දෙන්නේ නැහැ අපේ ශරීරේ. ඒක මෝඩ තමයි. ඈ හයියෙන් හෙන හඬ ගහර ගැහුවාම කන් දෙක පැලෙන්න ඉඩ හරින්නේ අපි ඒ කන් දෙක වහ ගන්නවා. බය නැහැ කියලා. ආ කන් දෙක නැති වෙයි කියලා බයයි නේද? එහෙම හන්නේ කන් දෙක මේ පරිස්සම් කර ගන්නවා නේ. දැන් වාහනයක් පරිස්සමෙන් පාවිච්චි කරයි කියලා කියන්නේ ඒක තණ්හාව තෘෂ්ණාව නෙමෙයි. ඇඳුමක් පරිස්සමෙන් ඉරෙන්නතෝ පාවිච්චි කළයි කියන්නේ තණ්හාව තෘෂ්ණාව නෙමෙයි. ඉරාගත් ඇඳුම් අඳගෙන යන්න පුළුවන් ය කුණු ගෑවිච්ච ඇඳුම්. ඕවයින් මනින්න යන්න එපා. ඒක අධ්‍යාත්මය තුල තියෙන වෙනම ගුණයක්. ඒක මනින්න බෑ පිට කාටවත් මොනම විදියකින්වත්. පුදුන් මිනිස්සුන්ට මනින්නම බෑ. රහතුන් නඳුරන්නේ රහතුන් විතරයි, මගඵලලාභීන් නඳුරන්නේ මගඵලලාභීන් විතරයි. ඒසා පුදුන් අයට ලේසියෙන් දකින්න බෑ. පුදුන් අයට තෙතෙන්ට ආවට පස්සේ දකින්න පුළුවන්. ඔබ ඔබේ ලෝකය තුල හිර වෙලා ඉන්නවනම් පුදුන් කියලා කියන්නේ පුස් දෙකෙන් ඉදිමිලා ඉන්නවා. පුස් දේවල් වලින් ඉදිමිලා ඉන්න මිනිසුන් කියන පුහුදුන් මිනිස්සු කියලා. උද්දච්ච වෙලා ඉන්නවා, ඉදිමිලා ඉන්නවා. ඔයාලත් එහෙම නේද? ඔව්. අපිටම කඩම වෙනුවෙන්, යාන වාහනේ වෙනුවෙන්, ඈ නිලය තලය වෙනුවෙන් අපි නිකන් ඉදිමිලා ඉන්නවා. රූපේ ලස්සන තියෙනකන් ඒකෙන්, කාය බලය තියෙනකන් ඒකෙන් ඉදිමිලා ඉන්නවා. ඉතින් පුහුදුන් සත්වයෝ පුස් දේවල් වලින් ඉදිමිච්ච මිනිස්සු. දැන් ඔය ආර්ථියා වෙන නිමිට කලින් නේ පුහුදුන් කිව්වට. දැන් පුස් දේවල් වලින්, හිස් දේවල් වලින් ඉදිමිලා ඉන්න මිනිස්සු කියලා කියන්නේ. දැන් ඔය ඉන්න තැන ඉඳගෙන සතුට වෙන්නද පුළුවන්, ලැජ්ජ වෙන්නද පුළුවන්? ලැජ්ජාවටපත් වෙන්න ඕන. තමන්ගේ මුහුණ දැලිපෙන්නුවාම ඉක්මනින්ම ලැජ්ජාවටපත් වෙලා අනේ මන් දැක්කේ නෑ කියලා හනික පිසදා ගන්නවා. ඈ හොටු හරි ඇරිලා සෙම හරි කෙළ හරි මූණ කොහේ හරි දිවිලා පෙන්නුවොත් එහෙම හනික පිසදා ගන්නවා. අයියෝ ලැජ්ජාවේ බෑ මන් දැක්කේ නෑනේ කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතේ. අර දේවල් පෙන්වුවාම ධර්මයෙන් එහෙම පිසදාගෙන හදා ගන්නවා. එහෙමනම් පුස් දේවල් වලින් ඉදිමලා ඉන්න එකෙන් අපි මානසික නිදහස් වෙන්න ඕන. හැබැයි අර හීනමානෙ නෙමෙයි මේ කතා කරන්නේ. මේ අනතිමානේ. අනතිමානේ කියන්නේ මානේ නැති. මානේ නැති කියලා කියන්නේ දෘෂ්ටි නැති. මානේ කියන්නේ කෝණය. කෝණය කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි නැති. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට පත් නොවීමේ සීලය සමාදන් වෙලා දෘෂ්ටි වලින් නිදහස් වෙන වැඩපිළිවෙලක ක්‍රියාත්මක වෙනවා නම් ඒගොල්ලෝ තමයි සිල්වත්තු. එහෙම නැතුව 8ක් 9ක් 10ක් 11ක් 12ක් 50ක් 60ක් සමාදන් වෙච්ච අය සීල වෘත. අපේ අය විනය කියලා පනවගෙන තියෙන සීල වෘත. සීල් කියලා පනවගෙන තියෙන සීල වෘත. බුදුරජාණන් වහන්සේ ක්‍රියාවට අනුව වැරද්දක් කිසි වෙලාවක කිව්වේ නැහැ. චේතනාවට අනුව වැරද්දක්. මම දන්නේ මම එහෙමයි, මට කිසිම ක්‍රියාවක් වැරද්දක් නෙමෙයි, චේතනාවට අනුව තමයි මම වැරදි නොකරන්නේ. තමන්ට අනුන්ට අහිත වෙනස අනර්ථය වෙනස වැරදි කරන්නේ නැහැ. චේතනාවට අනුව. බලන් ඉන්න ගැට්ටිය මොනව හිතුවම මට කරන්න දෙයක් නැහැ. ඒක මට කරන්න දෙයක් නැහැ. මොකද ලෝකේ ඉන්න සියලු දෙනාට උමනා කරන විදිහට ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකේ සමහර වෙලාවට අපි අසුභවාදී දේද ලෝකේ බලාපොරොත්තු වෙනවා. සුභවාදී දේ වගේම දැන් මගුල් ගෙදරක් වුණාම ලෝකයා බලාපොරොත්තු වෙන විදිහට මගුල් ගෙදර කරන්න ගියොත් කොහොමද කරන්නේ? ආන්න. ඈ කතිප්පු අරකු බැලල් දෙක තුනක් ගෙනල්ලා දියන්න වෙනවා. එතකොට ලෝකයා අසුභවාදී විදියටත් බලාපොරොත්තු වෙනවා. එතකොට ලෝකයාට ඕන විදියට අපි නටන්න ගියාම අපි නාස්ති වෙනවා. ඒ නිසා තමන්ට හරි නෙවැරදි හොඳයි කියලා තේරෙන ක්‍රමවේදයට තමන්ගේ චේතනාව අනුවේදී ගලපාගෙන තමන්ට අනුන්ට අහිතක් නොවන දෙයකට කිසිම වරදක් වෙන්නේ නැහැ. ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ටයි කියලා තමන් අඳුනගෙන කරනවා නම් ඒ තමන් භුක්ති විඳින්න කැමති දෙයක්. ක්‍රියාවේ ප්‍රතිඵලය දැනගෙන වුණත් අපිට පුළුවන් කමක් නැහැ අනුන්ට අහිතක් නම් කරන්න. මොකද එහෙම අයිතියක් ලෝක දහම තුල නැහැ. එතන සීලය ඕනන්නේ සීලයට කියනෝ දිට්ඨිංච අනුපගම සීලවා දෘෂ්ටි වලට පත් නොවීමේ සීලය. ඇත්තෙන්ම යාළඟින් ලෝකෙට කිසිම වරදක් වෙන්නේ නැහැ. අර නිකම් බොරුවට පද ටිකක් කියෝගෙන ඉන්න මිනිස්සුන්ට වැඩිය බොහොම හොඳ සංයමයක් අධ්‍යාත්මික සංයමයක් ඇති වෙනවා. අධ්‍යාත්මික සංයමයේ ඇති වෙන්නේ නැති වෙන්නේ මේ පුජ්‍යලයාගෙන් වචනෙන් කයෙන් අයහපතක් වෙන්නේ. සැරට හයියෙන් කියන වචන තරහෙන් කියන වචනද ඔක්කොම? නෑනේ, හදා ගන්නත් මෞර්යෝ කියන්නේ හයියෙන් සැරෙන්නේ නේද? ඈ ඒ නිසා සමහර වෙලාවට හිමින් වචන කියනවා මිනිස්සුන්ව අමාරුවේ දාන්න. ඒ නිසා තරහ වචනේ කියලා කියන්නේ මිනිස්සුන්ට විපතක් සිද්ධ කරන වචනයකට හයියෙන් හිමින් කියන වචනයකට නෙමෙයි. හොඳ වචනයක් කියලා කියන්නේ හිමින් කතා කරන වචනයකට නෙමෙයි. වාචික සංවරය කියලා කියන්නේ හිමින් කතා කරන එකට නෙමෙයි. කොහොමද පින්වත දැන්දාවේ ඈඳි ගන්න පැම්බොන්න එහෙම කියන්නේ? එහෙම කියන්නේ කිව්වහම නෙමෙයි වාචික සංවරය ඇති වෙන්නේ. ඈ මේ පුජ්‍යලයාගේ අවශ්‍යතාවය බලන හයියෙන් හරි හිමින් හරි පුරුදු වෙච්ච විදිහකට තවත් මිනිස්සුෙකුට යහපතක් ඇති වෙන විදිහට කතා කිරීම, ක්‍රියා කිරීම. ඉන්ද්‍රියන් හයට කොටු වෙලා ඉන්නකම පින්නතුනේ ඒක සිර කූඩුවක්. හැම පැත්තෙම උල් වලින් අනිනවා වගේ තමන්ගේ මමංකාරය වේදනාවටපත් වෙනවා. බලන්න ඔබේ මතකය උල් වගේ, තහුල් වගේ. තහුල කියලා කියන්නේ උලා කෙලවරේ ගිනි පන්දමකුත් පත්තු කරලා තියෙනවා, රත් වෙලා තියෙන්නේ. ඉස්සර රජ කාලේ ඒවා පාවිච්චි කරා මිනිස්සුන්ට හෙල්ල වගේ විදලා ගහනවා අරක. හරි. ඒ වගේ මිනිස්සයා හැම පැත්තෙම පුච්චනවා. මොනවද? ලෝභයෙන් පුච්චනවා, ද්වේෂයෙන් පුච්චනවා, රාගයෙන් පුච්චනවා, මානෙන් පුච්චනවා, ඉරිසියාවෙන් පිච්චෙනවා. අමාරයි කියලාම තියෙනවා. ඉරිසියාවෙන් පිච්චෙනවා හාමුදුරුවනේ කිව්වා. ඉරිසියාවෙන් පිච්චෙනවා කිව්වා. හිත හදාගෙන නැහැ. හිත හදාගෙන නැහැ. මට මහ පුදුම ඉරිසියාවක් ඇති වෙන්නේ කිව්වා. දැන් ওই ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ওই වාහනයක් අරගෙන හරි මේ ඉන්නකොට දැක්කාම වුණා ඉරිසියාවේ සමහර අය පිච්චෙන මුට කොහින්ද සල්ලි? එහෙමයි හිතන්නේ. මම මේ ළඟ දන්න අඳුරන හාමුදුරු කෙනෙක්ගේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා මං ඇහුවා හාමුදුරන්ට වාහනයක් එහෙම නැද්ද කවුරුත් දායකේ පූජකලේ? අනේ ආයුෂ්මතුනේ පූජ කරන්න නෙමෙයි ගත්තොත් මේ දායකයෝ ටික පැලිලා මැරෙනවා ගුව හතරපතේ ඉරිසියාවේ. මේ මිනිස්සු ලෝකේ තේරුම් ගන්න නැහැ. දැන් මම වයසයි, මට මේ බස් එකේ යන්නත් බෑ, ත්‍රිවිලර් වල යන්නත් හරි අමාරුයි, මට වාහනයක් තියෙන්න ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම බෞද්ධ හාමුදුරුවන්ට වෛර කරනවා, හාමුදුරුවරු බෞද්ධයන්ට වෛර කරනවා. මටම හිතිලා තියෙන දවසක් එහෙම ආයක දසක් කුසගින්නක් ඇති වුණා. දුර පළාතක ගිහිල්ලා බණ කියලා එද්දි දවල් දාන්නේ තර ගියේ නැහැ. හරියට බඩ පිච්චෙනවා. මම ඩ්‍රයිවර් මහත්තයට කිව්වා ආප ටිකක් අරන් දෙන්න, හොරෙන් මට පොඩ්ඩක් කකා යන්න කියලා. ඉතින් මම කොහොම ටිකක් කකා යනවා. ඉතින් ඉස්සරහින් ලොකු ලයිට් එකක් එනකොට මම ටක් ගාලා ඉතින් අරක පහලට කරනවා. ආ ලයිට් එක පහුවෙච්ච ගමන් ආයි කටේ දා ගන්නවා. ඉතින් මං ඔහොම එනකොට හිතනවා අනේ හත් දෙයියනේ කන්නවත් නිදහසක් නැහැ නේ. ඈ කන්නවත් නිදහසක් නැන් ඒකත් හොරෙන් කන්න වෙලා තියෙන්නේ. ඉතින් කොරන්න දෙයක් නැහැ. ඉතින් සමාජයේ හැටියට තනේ හැටියට අනේ ගහන් ඉන්න ඕන කියලා ඉතින් අපි හොරෙන් හරි ඒ කන්න උමලා වෙලාවට කාලා ඉන්නවා. ඒක කොරන්න දෙයක් නැහැ. ප්‍රසිද්ධිය කියන්නේ මාධ්‍යන්වල වගේ කියනවා. ඉතින් ඒ නිසා කෑම ටිකට තහංචි, ඇඳුමට බැලඳුමට තහංචි, සෙම් පවුඩර් ටික ගහනවට තහංචි, දාගත්ත බුද්ධාගමක්, ඉතුරු පහදු කරනවට තහංචි, දාගත්ත බුද්ධාගමක්, ලෝකෙ වෙනසින් නැතුව ඉතුරු වුණොත් තමයි බුදුමේ. මිනිසුන්ට කියන්න ඕන සුවඳ ගහන්න ඉන්න, ලස්සනට මල් ගඳ විලවුන් නැතුව ඉන්න, මල් වවන්න, ඈ සල්ලි ඉතුරු කරන්න. ඒකයි මිනිස්සුන්ට කියන්න ඕන. නමුත් මේ බුද්ධාගම කියන්නේ මොකද්ද මේ? පින්නතුන්ට කියන්නේ 64ක් ආගමේ තිබිච්ච හැම කුණු ගොඩක්ම ගෙනල්ලා ඩස්බින් එකක්ම ගෙනල්ලා මෙහෙ ටිපර් කළා. බාල ගියා. බුදුහාමුදුරු හිටියේ සුවඳ හමන කුටියක ආදර්ශය ගන්න. එහෙනම් ඉතින් මේව හොඳ නෑ, මේ මාලා ගන්ධ විලේකන ධාරණ මණ්ඩල අයින් කරනවා. බුදුහාමුදුරන්ට මල් පූජකලේ සුවඳ ගහන මල්, ගඳ ගහන මල් නෙමෙයි, සුවඳ හමන මල් බුදුහාමුදුරන්ගේ දෙපතුල් ළඟ ගිහිල්ලා තිබ්බේ. ඒකට ඉඩක් නැති වුණාම බෝධින් වහන්සේ නමකුත් පළ කළා, මෙන්න මෙතන තියලා යන්න මල් සුවඳ. අපිට කියන එපයි කියලා. හොඳ නැහැලු. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල් උද්‍යානයක, ජේතවනාරාමේ ජේත කුමාරයාගේ විනෝද උද්‍යානයේ මල්වත්තක් එක. මනරම් විදියට හදලා දිය අගල් හදලා පිට්ටනි හදලා තිබුණු මල් උද්‍යානය ගත්තේ සල්ලි වලට හදන්න. ඒ මල් කපලා අයින් කරේ නෑ. ආ මාලා ගන්ධ විලේපන ඕවා අයින් කරනවා, මල් ඕන්නේ කියලා. ඉතින් මේ බුද්ධාගම විනාශ වීමේ පුදුමයක් නෑ. විනාශ නොවුනොත් තමයි පුදුමයි. ඉතින් මේක යම් ආකාරයකට මහායානිකය වෙනස් කරගත්ත ඒ කාලෙම නුවණ දියුණු වෙලා ඔවුන් සතන් කලාධාරණ හරියට භාවනා කරනවා, හොඳට ලෞකික සැපයක් විඳිනවා, හොඳට අධ්‍යාත්මික සැපයක් විඳිනවා. හොර වැඩ කරන්න ඕනේ නැහැ, බොරු වැඩ කරන්න ඕනේ නැහැ. ලස්සන ජීවත් වෙනවා. අපේ ඇයට ලෞකික සැපයකුත් නැහැ. ඒක කරගන්න විදිහකුත් නැහැ. ඊට පස්සේ අධ්‍යාත්මික සැපයකුත් නැහැ. හරියට ඒක පහදලා දෙලත් නැහැ. මොකද වෙන්නේ? සොහොන් පේල්ලා වගේ වෙනවා. දෙපැත්තම නැහැ. ලෝකෝත්තර සැනසෙල්ලක් නැහැ, ලෞකික සැනසෙල්ලක් නැහැ. ඒක ලෞකික ජීවිතේ හැටි හිටියනම් බිරිඳක් පෝෂණය කළ මව්පියන්ට තන්නතනියට ඉඳලා ඈ නොයෙකුත් දරු පරම්පරාවක් ඉදිරියට යන්න හදලා තමන්ගෙන් පස්සේ එහෙම හදලා ජීවත් වෙනවා. ඒ අසාර්ථකත්වයේ සියලු ලක්ෂණ තියෙන නිසා ඒව වෙනස් කරගත්තේ නැතුණු ශ්‍රී ලංකාව අර පකිස්තාන් අස්ථාන වෙච්චා වගේ මේ ස්ථානෙත් අස්ථාන වෙනවම තමයි. ඉදිරියේදී වෙනස් කරගන්න. ඒ නිසා චින්තනයෙන් ධෛර්ය සම්පන්නව මේ නිවන් මඟ හොයන්න යන්න දෘෂ්ටිගත වෙන්න එපා. ආන්තගාමී වෙන්න එපා. මොනම පැත්තකටවත් සියලු අන්තවලින් බැහැර වෙන ක්‍රමවේදය හැම මොහොතකම හොයන්න. ඇලීම, ගැටීම, බැඳීම හොඳ නැති දෙයක්. ඇලෙන්නේ නැටෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව මිනිස්සුයෙකුට මොහොතක්වත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඇලීම් ගැටීම් ඒ බැඳීම් වලින් නිදහස් වූ තැන ඔබට ඒ විශිෂ්ට වූ ඥානේ ඥාතිකම ලැබෙනවා. ඒ දක්වාම ඔබේ මනස පවිත්‍ර කරගෙන පවිත්‍ර කරගෙන දෘෂ්ටි විසෝද සෝදනය කරගෙන සංකල්ප සෝදනය කරගෙන වචන සෝදනය කරගෙන ඉස්සරහට ගමන් කරන්න ඕන. ඒ අවසානයේ මේ සියලු සම්පූර්ණයෙන් අපි සෝදනය කරගත්තොත් යාට මේ ජාතියක් ආගමක් වර්ගයක් කුලයක් මලයක් මොකක්වත් නැහැ. මට තියෙනවා නම් තේරෙන්නේ මට මුස්ලිම් අයත් එක්ක ප්‍රශ්නෙකුත් නැහැ. කතෝලික අයත් එක්ක ප්‍රශ්නෙකුත් නැහැ. හින්දු අයත් එක්ක ප්‍රශ්නෙකුත් නැහැ. බෞද්ධ අයත් එක්ක ප්‍රශ්නෙකුත් නැහැ. මට ප්‍රශ්නයක් තියෙනවා හැමෝමත් එක්කම. මොකක්ද? දෘෂ්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මට මානවයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. කියන ඔළු ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි බඩයි තියෙන මනුස්සයෙක් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. මට දෙන්නේ දෘෂ්ටියත් එක්ක. ඒතකොට කිසි පාප කර්මයක් නැහැ. එසම මම දෘෂ්ටියට වරදී කියලා කියන මානවයෙක් එක්ක මම තරහ වෙන්නේ නැහැ. හොඳයි නැතුනේ. අපි නොයෙකුත් ඒ වටපිටාවේ තියෙන කරුණු ගැන එහෙම කතා කරන්නේ ඇයි? මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න, විචිකිච්ඡාව නැති වෙන්න ඕන, සීලබ්බත පරාමාස නැති වෙන්න ඕන. ඒ නිසා වටපිටාව ගැන අර ඇතුලේ තියෙන යකඩේ මතු කරගන්න පිට තියෙන මලකඩ කඩන්න ඕන. එහෙම නැතුව ඇතුලේ තියෙන යකඩේ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අපි මේ වටපිටාවේ තියෙන දේවල් වල තියෙන දේවල් අපි අර කියනවා කියනකොට අහගෙන ඉන්න පිළිගන්න නැහැත් වෙන්න එපා. ඒක ඇත්තට මේ සායනාසයේ කියපු කාරණේ හරිද වැරදිද කියලා තමන් නුවණින් මෙනෙහි කරලා බලන්න. ඒක තමන්ටම සත්‍ය නම් ඒක ඒ විදිහට තහවුරු වෙයි, පිළිගන්න ඕනේ, ඉබේම තහවුරු වෙනවා තමා තුළ. ඒක යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි ප්‍රශ්න කරා. ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න. ඒ ප්‍රශ්න කිරගැනීමෙන් ඊළඟට සාමිවහන්සේ කතාව තුළ අදහස් කරපු දේ ඔබට පූර්ණව දැනගෙන අවබෝධ කරගන්න පුළුවන්. ඔබ හිතන්න එපා මා කියන දෙයමයි මේ ඔබට වැටහෙන්නේ කියලා ඔබ හිතන්න එපා. ඔබ ධම්මපදයේ කියවගෙන යද්දී බුදුරජාණන් වහන්සේ අදහස් කරපු අදහසමයි කියලා ඔබට ওই වැටහුනේ ඔබ හිතුවනම් හරිද? වැරදි. ඔබට ඇත්තෙම බුදුහජනන් වහන්සේ අදහස් කරපු දේ වැටහුනේ නැහැ. තේරුණානේ? ඒ ආර්ථේ වැටහුන්නේ. ඒ ආර්ථේ හරියටම වැටහුණු අය ඒ කාලේ නිවන් දැක්කා. ඒ සැනසෙල්ල දැක්කා. මම කියන්නේ සංසාරේ යන්න එපා කියන එක නෙමෙයි නිවන් දකින්න කියන එක. සැනසෙල්ල දකින්න. ගොඩාක් අය කියන්නේ මේ මෞකුසින් ඉපදීම දුකයි කියලා. මෞකුසින් ඉපදීම නෙවෙයි දුක. අවිද්‍යාවේ ඉපදීමයි දුක. අවිද්‍යාව නැත්තම් සංසාරේ උනත් සැපදායකයි. තේරෙනවනේ? සංසාරේ උනත් හරිම සැපදායකයි අවිද්‍යාව නැත්තම්. දැන් ගින්දර කියන්නේ භයානක දෙයක්. නමුත් හොඳින් පරිහරණය කරනකොට ඒක අපේ සුවය පහසුව සඳහා යොදා ගන්නවා. තේන්නානේ? සුවය පහසුව සඳහා ඔබට ගින්දරින් ඈත්ව දවසක් ගත කරන්න බෑ. එහෙනම් නොකා නොබී ඉන්න ඕන. ආලෝකය දල්වන්නේ නැතුව ඉන්න ඕන. මේ විදුලිය කියන්නේ ගින්දර. ඒ නිසා මව් කුසින් ඉපදීම නෙමේ දුක. වයසට යන එකත් නෙමේ දුක. ලෙඩ වෙන එකත් නෙමේ දුක. මරණ එකත් නෙමේ දුක. දුක පංච උපාදානස්කන්ධය. අවිද්‍යාව. අර කිසිවත් දුකක් නෙමේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරාංශය වශයෙන් කෙටියෙන් වශයෙන් වැදගත්ම දුක හැටියට පැහැදිලි කරලා දෙන්නේ, භයානක දුක හැටියට පැහැදිලි කරලා දෙන්නේ අවිද්‍යාවේ දුක, පංච උපාදානස්කන්ධයේ දුක. අරවයි යංගිසි දුක්ඛතාවයක් තියෙනවා. හැබැයි ඒ පංච උපාදානස්කන්ධයේ දුක නැති කරපු කෙනාට අරවත් දුක් නෙමෙයි. ඒව දුක් නෙමෙයි. ඒව ප්‍රශ්න නෙමෙයි. ස්වභාවයේ ප්‍රශ්නයක් කරගන්නේ නැහනේ. දැන් මුහුදු යන කිසි කෙනෙක් මුහුදු රළ ප්‍රශ්නයක් කරගන්නවද? නැහැ. මොකද ස්වභාවයේ ප්‍රශ්නයක් නෙමෙයි. නැවේ නැව් යන කට්ටිය මේ මුහුදු රළ ප්‍රශ්නයක් කරගන්නේ. ස්වාභාවික ස්වභාවයක් ඇති වුණොත් එතකොට ටංගාලේකුල්ලෝ එකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ජීවිතයේ අස්වාභාවික විදිහේ ලෙඩක් රෝගයක් අසනීපයක් යංගිද්දයක් වුණොත් එතෙන්දි ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ස්වභාවික කිසි දෙයක් ප්‍රශ්නය නෙමෙයි. නමුත් අපිට කියලා දෙන්න තියෙන මොකද? වයසට යනවා දුකයි, මැරෙනවා දුකයි. පින්නතුනේ දහම තේරුම් ගත්තොත් මරණයත් හරිම සපයි. මරණයත් හරිම සපයි. මිනිස්සු කයින් නෙවෙයි දුක් විඳින්නේ, මනසින්. ඒ නිසා කය ලෙඩවීම දුක නෙවෙයි. ඒ නිසා අවිද්‍යා අඳුර දුරු කරගන්න එතකොට ඔබට අනිත් අටලෝ දහමෙම දේවල් වලින් කම්පණය වෙන ස්වභාවය නැති වෙලා යනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ඈ පංච උපාදානස්කන්ධය දුරු කරපු කෙනාට අර අටලෝ දහමින් කම්පණය වෙන්නේ නැහැ. යාති වියාදි මරණ දුක් වලින් කම්පණය වෙන්නේ නැති ගුණයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජීවිතේ සපයි. සුවයි. සත්‍ය අවබෝධ කරගෙන වුණත් කෙනෙකුට අදිෂ්ඨාන තියෙනවා නම්, ප්‍රාර්ථනා තියෙනවා නම්, ඒ තාක් කල් ඒ ප්‍රාර්ථනාව කරා යන්න පුළුවන්. මොකද මේ ස්වභාව ධර්මයේ කිසි විටක පුජ්‍යලයා බලහත්කාරයෙන් ඇදලා සසරින් නතර කරන්නේ නැහැ. ඒ නිසා පුජ්‍යලය අපායේ උපදින්නේ සිය කැමැත්තෙන්, තිරිසන් ලෝකයේ උපදින්නේ සිය කැමැත්තෙන්, නයි පොළොංගු වෙලා උපදින්නේ සිය කැමැත්තෙන්, මිනිස්යෝ වෙලා උපදින්නේ සිය කැමැත්තෙන්, දෙවියෝ වෙලා දෙවිය කියලා අර සූක්ෂම ශරීර උපදින්නේ සිය කැමැත්තෙන්, පෙරේතයෝ වෙලා ගෙට එන්නේ සිය කැමැත්තෙන්. හැබැයි පෙරේතය ගේ ඇතුළේ ඉන්නේ අකමැත්තෙන්ද? නෑ, කැමැත්තෙන්. කැමැත්තෙන්. අපි දකින්න සමහර මිනිස්සු පෙරේතයෝ වුණාට පස්සේ ඒ මිනිස්සු මොන තරම් පහත් තත්වයකට වැටෙනවද කියලා. අද ලෝකේ මිනිස්සු ඉතාම පහත් තත්වයට පත් වෙලා නොයෙකුත් නින්දිත, අපහාස, ගැරහුම්, පෑගුම්, තැළුම්, වේදනා ඔක්කොම දරාගෙන අර අපේ අම්මලා ගිහිලා කුසි අම්මලා හැටියට වැඩ කරන්නේ මේ රුපියල් 30,000-40,000කට කෑදර වෙලා. ඔయిత වඩා හොඳ නැද්ද මයිකුවල 365ක් හිටවුණු. දවසට එක ආසයක් උගුලනවා. හොක කාලේ ජීවත් වුණා නම් ඔయిత වඩා ආඩම්බර නැද්ද? මං හිටියේ නම් එහෙමයි කරන්නේ. ගණන් හදලා බලනවා 365 නේ ඉන්නනෝ 365. ඒකට දවසට මයිකුව එක ආලයක් ගන්න. එච්චරයි. අද දවසටම ඉතින් පුදුම තත්ත්වයක් පත් වෙලා තියෙනවා. තාම ඉතින් ඒ නිසා ඒ කෑදරකම කියන එක මිනිස්සුන්ට විශාල දුක්ඛිත තත්ත්වවල වලට, පීඩා තත්ත්වවල වලට ඇදලා දානවා. එහෙම ඒ නිසා චේතනාව, මනස, පිළිබඳව හොඳම අවබෝධය ඇති කරගත්ත නම් ඔය දුක් වලින් නිදහස් වෙන්නට පුළුවන්. එයාට පුදුමාකාර අභිමානයක් තියාගෙන ජීවිතේ ජයගන්න ගුණයක් ඇති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියත් අභිමානයක් ඇතුව ඉදී කළේ. අපි අද දානෙකට වැඩියත් අපි එකට වඩින්නේ අභිමානයක් ඇතුව. අපිට ගෞරවයෙන් ආරාධනා කළේ නැතුනොත් අපි යන්නේ නැහැ. බණකට ගෞරවයෙන් කතා කළේ නැතුනොත් අපි යන්නේ නැහැ. ඇයි? ඒක අභිමානයක් ඇතුව අපි කරන්නේ. අභිමානයක් විදියට දුප්පත් මිනිස්සෙක්ගේ ගෙදරට නම් පයින් ගිහිල්ලා හරි බයිසිකලෙන් ගිහිල්ලා හරි බස් එකේ ගිහිල්ලා හරි බණ ටිකක් කියන එක අනුශාසනයක් කරන එක සහභාගී වෙන එක වෙනම කතාවක්. හැබැයි ධනවත් මිනිස්සෙක්ගේ ගෙදරට එහෙම බස් එක යන්නේ නැහැ. වාහන තියෙනවා නෑ. ඇයි අපි බස් එකේ ගෙන්න ගන්න වාහනයක් යවන්න ඕන? ඒ මොකටද? ඒ අභිමානය. පුටුවක් නැති තැනක බිම වාඩි වුණාට කමන්නේ. පුටුවක් තියෙන තැනක බිම වාඩි වුණොත් නේ හොඳ නැත්තේ. ඒ නිසා ඒ අභිමානේ තියාගන්න ඕනේ. මෙතන කැමති අය පහසුවට බිම වාඩි වුණාට කමන්නේ. පුටුවල වාඩි වුණත් කමන්නේ. එතකොට ඒ අභිමානේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. පාත්‍රේ බිමට පහත් කරන්නේ නැහැ. මේ තමන්ගේ බුරියෙන් පල්ලෙහාට පාත්‍රේ පහත් කරන්නේ නැහැ. ඇයි? අභිමානය. පහළ අසුනක ඉඳගෙන ඉහළ අසුනක ඉන්න කෙනෙකුට බණ කියන්නේ නැහැ. පිටිපස්සෙන් ඉඳගෙන ඉස්සරහින් යන කෙනාට බණ කියන්නේ නැහැ. දවසක් මාත් එක්ක කාර් එකේ යද්දී ඉතින් කට්ටිය සාකච්ඡාවක් කරන්න පටන් ගත්තා. දැන් ඉස්සරහ සීට් එකේ ඉන්න මාත්මයා ඉතින් බණ අහන්න ලැහැත්තිය. මංගෝ සාමාන්‍යයෙන් මම එහෙම අනුශාසනාවල් කරන්නේ නැහැ දහම් ගෞරවේ නැති වෙන විදියට. ඔබතුමා ඉස්සරහට වෙලා ලොක්ක වගේ ඉඳගෙන මගෙන් මේ ඉගෙන ගන්න හදනේ. මංගෝ මේ මං කියන්නේ. ඒක දහම් ගෞරවේ ඇති වෙන විදියට අපි ධර්ම සාකච්ඡා වෙනම කරමු විහිළු දහම් වෙනම කරමු. ඒක වෙනම කතාවක්. එහෙම පිටපස්සෙන් ඉඳන් ඉස්සරහ ඉන්න කෙනාට අනුශාසනා කරන්නේ නැහැ බන කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ නියමය. නියමය. නමුත් ලෙඩකට රෝගියෙකුට කමක් නැහැ. අර ඉස්සරහා ඉන්න කෙනා වුණත් ඒ මාන්න උද්දච්ච කමෙන් තොරව ඉන්නවනම් පුළුවන් කමක් නැහැ. දැන් මේ හැම විදියකින්ම උත්සාහ කරන්නේ දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න. නොයෙකුත් ආකාරයට දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. කතෝලිකයා කතෝලික ආගමෙන් දෘෂ්ටිගත වෙනවා, Hindu කෙනා Hindu ආගමෙන් දෘෂ්ටිගත වෙනවා, Muslim කෙනා Muslim ආගමෙන් දෘෂ්ටිගත වෙනවා, බෞද්ධයා බෞද්ධ ආගමෙන් දෘෂ්ටිගත වෙනවා. දැන් මගේ ආගම මොකද්ද? මට මොනම ආගමක්වත් නැහැ. සැබෑ බුදුදහමේ කියලා දෙන්නේ ඕක. සැබෑ බුද්ධ ආගම බුදු ධර්මයේ කියන්නේ මේක. මේ පුහුදුන් මේ ශ්‍රී ලාංකික බෞද්ධයා ළඟ තියෙන සැබෑ බුද්ධ ආගම නෙමෙයි. ඒක ආගමික දෘෂ්ටියක්. ඒක මුස්ලිම් ආගම වගේ, ක්‍රිස්තියානි ආගම වගේ තවත් ආගමක්. සිංහලයා ළඟ තියෙන තවත් ජාතික හැඟීමක්. මුස්ලිම් කෙනා ළඟ තියෙන ජාතික හැඟීමක්. කතෝලිකයා ළඟ තියෙන ඒ ජාතිය ගැන හැඟීම, Hindu කෙනා ළඟ තියෙන ඒ ජාතික හැඟීම. මට ඔය එක ජාතියක්වත් නැහැ. මොනවද මේ? අවිචා පත්‍ය සංඛාරා. නාහෙන් හුස්ම ගන්නව නම් සියලු මිනිස්සු මිනිස්සු. හැබැයි දෘෂ්ටි වලින් වෙනස් නම් මේ මිනිස්සු ළඟ ප්‍රශ්නයක් තියෙනවා. මොකද නිරෝගී මිනිස්සු රෝගී මිනිස්සු කියන්නේ දෙන්නේ ස්පිරිතාල වල ඉන්න ලෙඩුත් ඉන්නෝ, වැඩ කරන්න ඕන මිනිස්සුත් ඉන්නෝ. ඒ වගේ දෘෂ්ටි වලින් ලෙඩ වෙච්ච අය ඇත්ත වශයෙන්ම ස්පිරිතාල වල තමයි ඉන්න ඕන. ඔය සමාජයට දැම්මම හරි ප්‍රශ්න. සමාජයේ ගස්තන අනුන්ට විනාශ ඇති කරන මහා ආක්‍රමණශීලී වැඩ කරන බෞද්ධය ළඟ තියෙන මෝඩ කරුණාව වැඩිත් එක්ක තියෙනවා. ඒ වගේම කියන ඕන දෙයක් පිළිගන්න ගුණයක් තියෙනවා සාදු කියලා. තේරුණා නේද? සාදු කියලා මොනව හරි දෙයක් කිව්වොත් දැන් මම හරි මෙහේ හරි මොනව හරි දෙයක් කිව්වොත් මේවා කවුරු හරි මේවා ඒක සොයා බැලීමකින් තොරව විශ්වාස කරන ගුණයක් තියෙනවා. ඒක නිසා තමයි ඔක එක රැලි හැදෙන්නේ. පාට පරේක්ෂණයකින් තොරව විශ්වාස කරනවා. පෞගේ කාලෙක තිබ්බා අර මේ කැමරා වලට වදිනවා කුඩා බෝල වගේ. ඉතින් කට්ටිය කිව්වා ඕක මේ අද්භූත ආත්ම කියලා. ඉතින් පස්සේ බලනකොට මේ කැමරාව ලෙන්ස් එක ළඟින් යන කුඩා, ඒ කියන්නේ දශමයක් ළඟින් යන මේ කුඩා මේ ජල වාෂ්ප. කුඩා ජල වාෂ්ප තමයි. ඒක ලෙන්ස් එක ළඟින්ම යන්න ඕන. දශමයක් ළඟින් ගියාම ඒ ජල වාෂ්පේ ලොකුවට වදිනවා. පිනිබර ගාම වලදී පින යම් ප්‍රමාණයක් තියෙන වෙලාවකදී කුඩා ජල වාෂ්ප අණු වදිනෝ කැමරාවේ. දුහුවිලියම් සුවලට වදින්නේ ජල වාෂ්ප අංශ වලේ වේලට වදිනවා. ඒක අපි කිව්වා අද්භූත ආත්ම කිව්වා. එහෙම එමත් කැමරාවල වැදිලා තිනෝ ශරීර හැටියට එහෙමත් තියෙනවා. එහෙම වැදිච්ච අවස්ථාවලුත් තියෙනවා. එහෙම දේවලුත් තියෙනවා. එහෙම දේවල් අද්භූත ආත්ම නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එන්න විවිධ රැවටිීම් තියෙනවා. ඒ නිසා කිසි දෙයක් විමසුමකින් තොරව පිළිගන්න එපා. විශේෂයෙන් මේ මා කියන දේ විමසුමකින් තොරව පිළිගන්නම එපා. විමසලා ඔබටම ප්‍රත්‍යක්ෂ වුණොත් විතරක් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ හරින්න. එහෙම නැතුව බාර ගන්න එපා. එහෙම බාර ගත්තොත් ඔබ අනිත් ඔක්කොම දෘෂ්ටි නතර කළා. ඔබ මේකත් දෘෂ්ටියක් කරගෙන තමයි නිකන් ඉන්නේ. මේක දෘෂ්ටියක් කරගන්න එපා. විශේෂයෙන් මේක දෘෂ්ටියක් කරගන්න එපා. මෙතෙන්ට එන්න ඕන සියලු දෘෂ්ටි නැති කරගන්න. සියලු දෘෂ්ටි නැති කරගත්තාම ස්ත්‍රියකුත් නෙමේ, එයා පුරුෂයෙකුත් නෙමේ, වෙන අන් කෙනෙකුත් නෙමේ. කියන්නේ ගති විමුක්ත ලක්ෂණයක් ඇති වෙනවා. එයාගේ දර්ශනය ගලාගෙන යන්නේ ජාතික න්‍යායට, ආගමික න්‍යායට, ස්ත්‍රී පුරුෂ ප්‍රභේදය තුලින් නෙමෙයි. දැන් මේ ලෝකේ ඉන්න අර පුහුදුන් සත්වයෝ, පුහුදේවල් වලින් ඉදිමිච්ච මිනිස්සු හිතන්නේ මේ ලෝකේ දිහා බලන්නේ ජාතික න්‍යායෙන්. ඒ නිසා අපේ ජාතිය තමයි ලෝකේ ඉන්න ඕන කියලා සිංහල ජාතිය නැති කරන්න හදනවා. සිංහල ජාතිය න්‍යායත් සිංහලයන්ට තියෙන නිසා, ඒක ඒගොල්ලෝ විහිං විනාශ වෙන නිසා ඒගොල්ලන්ට පොඩි හැඟීමක් ඇති වෙලා අපේ ජාතිය ආරක්ෂා කරගන්න ඕන කියලා පොඩි හැඟීමකුත් ඇවිල්ලා තියෙනවා. මේක හොඳයි, අරගොල්ලෝ විනාශ කරන්න හදන එකෙන් ආරක්ෂා වෙනක හොඳයි. මේ වහ දීලා මේ ඇඳුම් වලට විස ඉහැලා නොයෙකුත් වැඩ කරලා ඒවෙන් ආරක්ෂා කරගන්න ඕන. ආක්‍රමණ සී නැත්තම් ජීවත් වෙන්න තැනක් නැති වෙනවා. ඒක සම්මුති ක්‍රමය. නමුත් පරමාර්ථ වශයෙන් බැලුවාම සාධාරණේ සහ අසාධාරණේ කියලා දෙයක් මනාව පේනවා. නමුත් ඒක ඇතුළේ ජාතිකත්වය නැහැ. මනුෂ්‍ය වර්ගයා හැමදෙනාම එකයි කියන ගුණයට ගරු කරනවා. නමුත් මිනිස්සුන්ගේ දෘෂ්ටි වලට නිගා කරනවා. මම මේ මානවයට නෙමෙයි මේ නිගාව දෙන්නේ, දෘෂ්ටියට. ඔබ හිතන්නේපා මම යමක් සැරෙන් කිව්වත් ඒ ඔබට කියනවායි කියලා. ඒ ඔබට කියන්නේ නැහැ. මම මානවයත් එක්ක තරහක් නැහැ. ඔබගේ දෘෂ්ටියට මම බනින්නේ. ඔය දෘෂ්ටිය හුරුතල් කරන්න බෑ. දෘෂ්ටිය නලෝ තියාගන්න බෑ. දෘෂ්ටිය නැති කරන්න ඕන. ඔබත් ඔබගේ මනස මමෙන් කියලා හිතාගෙන ඉන්න එපා. ඔබේ මනස රිදෙන තැනම තමයි ඔබට පරීක්ෂා කරන්න තියෙන්නේ. කාට හරි කොනිත්තන්න කියන්න ඕන තමන්ව, තමන්ගේ මනස. එතනින් තමයි තමන්ට පරීක්ෂණය ආරම්භ වෙන්නේ. ඕක කුඩා කාලේ මම කළා මිනිස්සුන්ට බනින්න කියලා. ඈ මුදලක් දීලා මට බනින්න කියලා කිව්වා. මගේ මනස ඇවිස්සෙන විදිය පරීක්ෂණය කරන්න. ඒ ඇවිස්සෙන තැනින්ම තමයි ඔබ පරීක්ෂණය කරන්න ඕන. ඒ අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මොකන්ද? අපේ මනස රිදෙව්වොත් අපි අනිත් කෙනාගේ ගත්‍රිදවනෝ කියලා හිතාගෙන රිදෝ රිදෝ යනු බලනකොට කවුරුත් එකම දැනුමේ එකම ක්‍රියාවලියේ එකම ස්වභාවයේ එකම ගුණේ දුක්ඛය සංසිඳගන්නේ නැතුව දුක තුලම සැරිසරන. දුක තුලම සැරිසරන. ඔබට පරීක්ෂා කරන්න තියෙන පොතක් නෙමෙයි. ඔබට පරීක්ෂා කරන්න තියෙන ඔබගේම ජීවිතය, සිත, සංකල්පනා, දෘෂ්ටි. කෙලෙස් වලට ආසත්ත වෙච්ච කට්ටිය ඒ කෙලෙස් වලම සමාධියෙන් ඉන්නවා. නැන සමාධි නෑ. ඒව ඇති වුණොත් තමයි ඒගොල්ලෝ වෙන දේවල් වලට එක්ක අලුත් දෙයක් ගන්න හරි එහෙම නැත්නම් ඒ සමාධියෙන් හරි නිදහස් වෙන්නේ. මොනවා හරි දෙයකට කෙනෙක් ළඟ ආසත්ත භාවයක් තියෙනවා නම් ඒක විදර්ශනා කරලා නැති කරගන්න ඕන. එහෙම නැත්නම් ඒව පරිහරණය කරලා නැති කරගන්න ඕන. දැන් අපි හිතමු කෙනෙකුට ගෙයක් හදාගන්න බැරුව ආසත්ත භාවයෙන් ඉන්නවා කියලා හිතමුකෝ. එයාට ඒ ගේ හදාගන්න බැරි නම් එක්ක විදර්ශනා කරලා ඒ ගේ සාධකත්තත් මෙච්චරයි කියලා හිතන්න ඕන. එහෙම නැත්නම් ඒ ගේ හදලා ඉවර වෙලා ඒ ගේ පදිංචි වෙලා එයා ඒ ආසාව නැති කරගන්නවා. කොහොමත් එහෙම තමයි. ආසාව ඉවර වෙනවා ඒක එදී කළාට පස්සේ. ඉන්දියාව යන්න ඕන කියලා ආසාවක් තියෙනවා නම් මුදල් නැති කෙනෙක් ඉන්නවනම් එක්කෝ යම් ආකාරයක ලංකාවේ දින ස්ථාන හරි දැකලා හිත හදා ගන්න ඕන. නැත්තම් ගිහිල්ලා ඇවිල්ලා හිත හදා ගන්න. අපි දැකලා දිනෝනේ එහෙම ආසාව තිබිච්ච කට්ටේ ගිහිල්ලාවට පස්සේ ආසාව ආයේ ඒ කතාව නෑ. ඉවරයි. ඒව තමයි පටිසේවණින් ප්‍රහාණය කරනවා කියන්නේ ඕක. ඒව ආශ්‍රය නිශ්‍රය කිරීම නිසා තමන්ට ඇතිවන අත්හැරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් සමහර දේවල් අපි විදර්ශනාවෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා නිතරම බලන්න ඔබේ ආසත්ත වෙලා තියෙන්නේ මොනවටද කියලා බලන්න. සමහර අයට තමන්ගේ හිත තමන්ට පේන්නේ නැතිකොට සමහර අයට හිත දියුණු කරගත්තාම තමන්ගේ හිතත් පේනවා අනුන්ගේ හිතත් පේනවා. මට නම් පේන්නේ නිකන් හරි හිත පේනවායි කියලා කිව්වොත් එහෙම එන කට්ටිය නැති වෙනවා. නැත හැයි මං කරන හොර මගදී වැඩි ටික ඔක්කොම ආදරන්ට වෙනවත් දන්නේ නැහැ කියලා එන එක නතර කරනවා. මට වෙන්නේ නැහැ. මං ඒක බලන්නේ නැහැ. මට ඉස්සර බලන්න හැකියාවක් තිබ්බා ඒ ධ්‍යාන බලයෙන්. මට හිතුණා මේක නිකන් හරියට නගර සභාවේ ටැක්ටරි වගේ කියලා. මං හිතුව මේ බලන්න ඕන රහතුන් වහන්සේ කෙනෙක්ගේ හිතක් මිසක් බුදු කෙනෙක්ගේ හිතක් මිසක් එක පුංචි ළමයෙක්ගේ හිතක් නිසා මේ ලොකු මිනිස්සුන්ගේ හිත නම් බලන්න හොඳ නැහැ කියලා මට හිතුණා. හිතේ ගැඹුරින් ගැඹුරට යනකොට තියෙන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මානය, එකට එක කිරීම ඕවා තමයි තියෙන්නේ. අඩුපාඩුකම් සොයන මනසින් යුතුව සිටීම එහෙම තියෙනවා. ඒ දැක්කම ඊට වඩා හොඳ නගර සභාවේ ටැක්ටරේ වැඩට ගියා නම් කියනවා. ඉතින් ඒ නිසා ඒ වැඩේ නතර කරලා දැම්මා. දැන් මට පේන්නේ නැහැ. හොඳේ මට ඔය කවගේවත් හිත පේන්නේ නැහැ. බය නැතුව ඉන්න. මම බලන්නෙත් නැහැ. මොකද ඇත්ත වශයෙන්ම බල්ල වැඩකුත් නැහැ. සමහර ඒවා පෙවුනක් දැක්කත් ඔය සමාව දීලා ඉන්නවා. ඉතින් අඟුලි මාල්ලාන්ට සීරු දෙනාටම සමාව දෙනවා වගේ. ඒවා ඒ සිතේ ස්වභාවය ඒක එහෙම තමයි කියලා දිනනවා. ගැටලුවක් නැහැ. තමන්ගේ හිත තමන්ට පේන්න ඕන. තමන්ගේ හරිදේ තමන්ගේ වැරදිදේ තමන් තෝරගන්න අනිවාර්යෙන් හැකියාව දෙන්න ඕන. චිත්තානුපස්සන සිත හොඳට ස්පර්ශ කරන්න හැකියාව තියෙන්න ඕන. ධම්මානුපස්සන ධර්මයේ හොඳට ස්පර්ශ කරන්න ගලපන්න හැකියාව තියෙන්න ඕන. වේදනානුපස්සන සංවේදී ගුණාංග මනාව අඳුනගන්න හැකියාව තියෙන්න ඕන. මේ කායානුපස්සනාව තියෙන්න ඕන. මේ කයේ ක්‍රියාවලිය, මේ ඉන්ද්‍රිය ආයතනවල ක්‍රියාවලිය මනාව හඳුනගැනීමේ හැකියාව ශක්තිය දෙන්නට ඕන. ඔය අනුපස්සනා ටිකෙන් තමයි විදර්ශනා කරන්නේ. අවසානයේ අපි නිරෝධ අනුපස්සනාවටපත් වෙනවා. නිරෝධය පිළිබඳව අපි අවබෝධයට ලක් වෙනවා. ඔය අනුපස්සනා සියල්ලගෙම නිදහස් වෙනවා. නිරෝධය කියන එක ඇති කරන්න නෙමෙයි තියෙන්නේ, ඇති වෙන්න ඉඩ හරින්න ඕන. ඇති කරගන්න යන්න බෑ, ඇති වෙන්න ඉඩ හරින්න ඕන. දැන් ජලයේ වඳුනක් කැළඹුණාම ඒක නිසල වෙන්න ඉඩ හරිනවා. හැරෙන්න ඒක නිසල කරන්න ගියොත් කරන්න බෑ. කරන්න ගියොත් කරන්න බෑ. අපිත් මේ කරන්න යන නිසාම තමයි කරගන්න බැරි වෙලා තියෙන්නේ. ක්‍රියාවට හැමතිස්සෙම බැහැගන්න නිසාම ක්‍රියාව තුළ හැම ක්‍රියාවක්ම කැළඹෙනවා. හැම ක්‍රියාවකම මමංකාරය පැටලෙනවා. හැම ක්‍රියාවකම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, අතීත, අනාගත, වර්තමාන, ලෝභ, දේශ, මෝහ, මාන, මදමාන, ඉරිසියා ඔය කියන කෝටියක් ඕකේ පැටලෙනවා. ඔබ නතර වෙන්න, මා නතර වෙලයි සිටින්නේ. ඔය ගැඹුරු වචනය පින්නතුනේ රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන වචනයක්. ඔබ නතර වෙන්න, මම නතර වෙලයි සිටින්නේ. වඩිමින් කිව්වා. එයා දන්න ශ්‍රමණය බොරු කියන්නේ කියලා. ඒ කාලේ පොදුවේ අනිත් පූජකයෝ වුණත් බොරු කියන්නේ. තමන්ට තේරෙන දේ මොනවා හරි ආකල්පයක් කියන හිතාමතා බොරු කියන ගුණය තිබිලා නැහැ බොහෝ දෙනා අතර. ඒ නිසා එයාට සංකල්පයක් තිබ්බ ශ්‍රමණේ බොරු කියන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කිව්වා, මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වන්න. බුදුරජාණන් වහන්සේට හරි අපූර්ව ආසා හැකියාවක් තියෙනවා. ඈත ඉන්න කෙනෙකුට උනා මෙතන ඉනං සාමාන්‍ය සොරෙන් කියන්න පුළුවන් අතන ඉන්න කෙනාට ඇහෙන්න. අර ආදරවන්තයෝ කතා කරන්නේ ඒ වගේ. අර ගොඩාක් කීමින් කතා කරන අපිට එහෙම මොකද මිනිස්සු කොහොමද ඇහෙන්නේ කියලා. ඒ දෙන්නට අර තියෙන බැඳියාව නිසා අර වචනේ හොඳට ඇහෙනවා. ඇයි හොඳට සවන් දීමේ ගුණය තියෙනවනේ ඒගොල්ලෝ අතර. විද්‍යාවෙන් සීට් එකේ ඉඳන් බස් එකේ යනකොට අපිට කතා කරන්න එනවා කියන ඒවා මොකක්වත් ඇහින්නේ නැහැ. එනට දෙන්නට දෙන්න හොඳට කතා කරනවා. ඒක ඒගොල්ලන්ගේ අවධානය නිසා. ඒ වගේ කියන එක නෙමෙයි කියන්නේ. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සිත ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරලා ඒ දේ කතා කරනකොට එයාට ඒක හොඳටම වැටහෙනවා. නිකම් අතහැරලා දාන වචනයක් නෙමෙයි තියෙන්නේ. පුජ්‍යලයා ඉලක්ක කරලා කියන වචනයක් තියෙන්නේ. මොකද ආදරවන්තයෝ හිමින් කතා කරනවා කිව්වා hina වෙන්නේ. කරපුවා මතක් වුණාද ඒ කාලේ? ඉතින් ඒ නිසා ඔබ නතර වන්න, මම නතර වෙලා සිටින්නේ. තාමත් දුවන හරම හරිද, මෙහෙම හරිද, මෙහෙම කළොත් හරිද? ඔය නතර වීම කියන එක නොදන්නාකම නිසාම තමයි ඔය සියලු දුක්. නතර වෙන්න දන්නේ නැහැ. නතර වෙන්න හදන්නෙම ක්‍රියාවකින්. ක්‍රියාවකින් නතර වෙන්න බැහැනේ, තව තව දුවනවා. නතර වීම යනු ක්‍රියාවෙන් නිදහස් වීම. ක්‍රියාවෙන් නිදහස් වීම යනු තවත් ක්‍රියාවලියක් නොවේ. ඔය ටික විදර්ශනා කරන්නකො හොඳට තේරුම් ගන්න. දැන් ඔය තේරුන්නේ අල්ප මාත්‍රයේ මුලින්. ඔබ ඒක විදර්ශනා කරනකොට පුළුල් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. ඔබ නොගිය රටක් පිළිබඳව මම චිත්‍ර පෙන්නමින් හඳුන්වා දෙනවා වගේ පොඩි දෙයක් මම මෙතෙන්දි කරන්නේ. ඔබට තමයි ඒ රටට ගිහිල්ලා ඒ අදාළ සිද්ධාන්ත සිද්ධාස්ථානය දැක බලා ගන්න සිද්ධ වෙන්නේ. ඔබට මෙපමණකින් තේරුණ පමණින් ඔබ හිතන්න එපා ඔබ පූර්ණ තත්ත්වයකට පත් උනායි කියලා. දැන් මෙතෙන්දි මම ෆොටෝ එකක් පෙන්නලා කියලා දෙත් සිද්ධාන්තය සිද්ධාස්ථානයක් ගැන ඔබ ඒ පමණින් තේරුණයි කියලා හිතුවොත් ඔබ පූර්ණව තේරුම් ගත්ත කෙනෙක් නොවේ. ඒ නිසා ඒ කරුණු ගැන ගැඹුරින් ගැඹුරට විමසුන්නුවනින් බලන්න ඕන. නුවණින් වැඩෙන්න. ඒ නුවණින් වැඩෙන්නේ හොඳින් අහන්න, හොඳින් විමසුන්නුවනින් බලන්න, හොඳට ගලපාගෙන මනස දෘෂ්ටිය ධාමට අනුව හැඩ කරගන්න, හැඩගස්වා ගන්න. අන්න ඒ අවස්ථාවේදී ඔබේ මනස ධර්මානුකූලව වැඩෙනවා, ධර්මානුකූලව ලියන යනවා. අපි පින්නතුනි තුවාල වලට බෙහෙත් දාන තුවාලකාරයෝ. අපි අපේ ලෝභයට බෙහෙත් දානවා, ද්වේෂයට බෙහෙත් දානවා, රාගයට බෙහෙත් දානවා, මෝහයට, ඉරිසියාවට, කෝපයට බෙහෙත් දදා ඉන්නවා, බඩගින්නට බෙහෙත් දානවා. ආහාර පාන ටික කියලා කියන්නේ කුසල බෙහෙතක්. මේ බෙහෙත් ටික හැමදාම දාන්න ඕනේ. ශරීරයට ඖෂධයක්. ඖෂධයක් වෙන විදිහටම තමයි ආහාර පිළියෙල කරගන්න ඕනේ. නමුත් ලංකාවේ නම් එහෙම නැහැ. තම්බල තම්බල තම්බල රොඩ්ඩක් දෙනවා. සුදු මහත්තයෙක් මට ඒ කිචන් එකේ ඉන්න මිනිස්සයා පෙන්නලා කිව්වා. අර මිනිස්සයා තමයි ආහාර මරන්නා කිව්වා ලංකාවේ ඉන්න. හොඳ ආහාර ටිකක් ගෙනල්ල දුන්නාම මරලා මරලා ගෙනල්ල දෙනවා කිව්වා. සුළු ආහාරයක් ගුණාත්මකව ගන්න යෝන. ලොකු ආහාරයක් බඩපිරෙන්න ගන්න නෙමෙයි යෝන. එතකොටයි නිරෝගී වෙන්නේ. දැන් අපිට කොහොමද ගන්න දෙන්නේ? කිසිම ගුණයක් නැහැ. ලොකුවට ආහාරයක් බඩපැලෙන්න කාලා දිරුණකම් බලාගෙන ඉන්නවා. ඉතින් අපිත් අර ඉතින් නේ මේගොල්ලෝ වගේ පරදත්තූපජීවීන් වගේ හම්බෙන දෙයක් ආන ඉන්නවා. පරදත්තූපජීවීත් එමේ. ඔයාලා ඉතින් හම්බෙන ගන්දයක් බලාගෙන ඉඳලා කාලෙ ඉන්න. දැන් ඔබට තියෙන භාවනාව මොකද්ද ගෙදර ගිහිල්ලා කරන්න තියෙන? මොකද තියෙන්නේ? භාවනාවෙන් වළකින්න. ඔබ ද්වේෂයේ භාවනා කරනවා, ලෝභයේ භාවනා කරනවා, මෝහයේ භාවනා කරනවා, ඊර්ෂ්‍යාව භාවනා කරනවා. භාවනාව කියන්නේ භාවිතාව. භාවිතා කරනවා. අතීත භාවනා කරනවා, අනාගතය ගැන භාවනා කරනවා. වර්තමානය ගැන භාවනා කරනවා. අර යට කොහොමද දෙන්නේ වැඩක් කියලා භාවනා කරනවා. එහෙම නැමේ මෙතෙන් එන මිනිස්සු එහෙම නැහැ. එහෙමත් භාවනා කරනයි ඉන්නවා ලෝකෙනේ. එහෙමත් ඉන්නවා. දෙන්නන් රිටර්න් එක කියලා භාවනා කරනවා. එතකොට ඒ භාවනාවන් වලින් වළකින්න. විදර්ශනා භාවනා කරන්න මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. තමන්ගේ වරද දකින්න කෙනා තමයි පණ්ඩිතයා. තමන්ට ධර්මය අවබෝධ වෙන දවසට තේරෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි තමන් ළඟ එකම එක හරියක්වත් තිබුළු නැහැ. තමන් සම්පූර්ණ වැරදිකාරයෙක් කියලා තේරෙනවා. ඒක පිළිගන්නවා. ඒ පිළිගැනීමත් එක්කම තමයි සත්‍ය පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ. ඇත්ත தත්ත්වය ඒක තමයි. වචනෙන් බොරුකාරයෙක් හැටියට ක්‍රියා කළා. සිතෙන් බොරුකාරයෙක් හැටියට ක්‍රියා කළා. කයෙන් බොරුකාරයෙක් හැටියට ක්‍රියා කළා. ඒ නිසා සම්පූර්ණ බොරුකාරයෙක් තමන් කියලා තමන්ට තේරෙනවත් එක්කම තමන් සත්‍ය දකිනවා. දැනට හිතන් ඉන්නේ අපි බොරුකාරයෙක් කියලා නෙවෙයිනේ, අපි ඇත්ත කතා කරන අය. කිසිම වචනයක් ඇතුළත ඇත්තක් නැත. සියලු වචන ඇතුළේ තියෙන බොරුවක්. බොරුවයි කියන වචනේත් ලොකුම බොරුවක්. දැන් මේව සමහර උදේට බර වැඩි මොලේ මට්ටමට සංවර්ධනය කළා නෑනේ. හාමුදුරුවන්ට දාන ටිකක් දීලා කොහොම හරි දිව්‍ය ලෝකෙට පැන ගන්න කල්පනා කර කර ඉන්න කට්ටිය ඉන්නේ. අපිට එහෙමයි. මෙහෙවර කාපිය මේක අපිට දිව්‍ය ලෝකෙ යන්න කියලා කවනවා කොහොම හරි මෙන්න තව ටිකක් තියෙනවා බෙදාගෙන වල දාන්න කියලා. ඉතින් මේ අපේ කරින් දිව්‍ය ලෝකෙ යන්න හදන්නේ හාමුදුරුව අපාය ගියොත් නායකයත් එහෙම තමයි. ඈ ඉතින් ඇති යම් යම් සමාජ වාතාවරණ වලදී ඒ මිනිස්සුන්ගේ බුද්ධියට සරලන විදියට කතා නොකළොත් එහෙම ඉවරයි. දැන් මේ වගේ මනක් ගිහිල්ලා ඔය ඈත පිටිසර ධම්මාන වල පුදුන් මිනිස්සු එච්චර පොතපතක්වත් බලපු නැති මිනිස්සුන්ට කිව්වොත් එහෙම මා කෙරෙහි ඉතාම වෛරය උපදවන මිනිස්සු ටිකක් ඇති වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. අඩුම තමයි බනට පිළිකර දුන්නේ දෙන්නේ නැහැ එළවනෝ. එම්ක ඒක බණක් කියන්න ගියා මම දැක්කේ බණට විශාල මුදලක් මෙහෙම ඔක්කොගෙම එකතු වෙනවා. ඉතින් ඩෝප් එක ගහපු කට්ටිය තමයි ඔය එකතු කරේ එක්කන් ගියේ මේව කරේ. අනේ පන්සලට ගෙනල්ලා එනකොට අර පිටිබකට්ටේ මේව මුකුත් නැහැ. පොඩි තුවා කෑල්ලක රුපියල් 30 කි තියලා ගියා යන්න. මම දැක්ක විශාල මුදලක් එකතු වෙනවා. ඩෝප් එක ගහලා අර ආහු ඩෝප් කාර්යය දෙන්න එකෙන් අටියක් ගෙවුවා කිහිලා අනිවාර්යෙන්ම. ඇයි මං කියන්නේ නැති බවක් දන්නවනේ මේ පිළිකර දෙන්න මෙච්චර නෙමෙයි හල්ලි හම්බ වුණා එමේ කියලා. හරි වැඩ වෙලා තින්න අපිට. හරි වැඩ වෙලා තින්න. එසා පණ්ඩිත වේදෙනියෝ පණ්ඩිතයන් උදෙසා තමයි ඥානවන්තයෝ උදෙසා තමයි මේ සද්ධර්මයේ තියෙන්නේ. ආගම් තියෙන්නේ සාමාන්‍ය ඇදහිලි තියෙන්නේ මෝඩයන්ට. මොකද උන්ට ගැඹුරු බුද්ධියක් නැහැ. ඒ නිසා දුක කාට හරි දෙයියෙකුට කියලා ඌමනා දෙයක් දෙයියන්ට පූජවට්ටියක් තියලා බාර වෙලා තමන්ගේ ජීවිතේ හැකියාවන් මතු කරගන්න නැතුව දෙවියෝ විසින් කරලා දෙනකම් බලාගෙන ඉන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕන, ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. ඒක තවත් කෙනෙක්ගෙන් කරගන්න නෙමෙයි, තමා තුළින් කරගන්න. මං මගේ හිතට අදිෂ්ඨානයක් කරගන්න ඕන. මමත් කරනවා. මට මේ දේ කරගන්න ඕන. මට මේ හැබැයි මම ඒක තව කෙනෙකුට නෙමෙයි කියන්නේ. මම ඒක මට කියාගන්නේ මම. තව කෙනෙකුට නෙමෙයි කියන්නේ. ඒ ප්‍රාර්ථනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ දේව බලයක් හරි මොකක් හරි මොකක්වත් වෙලා කොයි බකවත් නැහැ කියලා දන්නෝ. ඒ අසහාය ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිරුව ඉස්සරහට ගියාම සත්‍යයේ සටහන, ජයග්‍රහණයේ සටහන තමයි බුදුහාමුදුරුවෝ. එතන ඉඳගෙන ඒ අදිෂ්ඨානය කරන එක හොඳයි. වඩා පවිත්‍රයි පිරිසුදු මනසක්. ඒ නිසා ඔබේ ජීවිතේ නොයෙකුත් දේවල් නොයෙකුත් අයට බාර කරලා තියන්න එපා. නෑ අපේ වාහනේ දෙහි ගෙඩිය ළඟ තියෙනවා. ඒ දෙයියන්ට බාර කරලා නෙවෙයි. ඒකේ තියෙන විද්‍යාත්මක ගුණය හේතු කරන කොටගෙන එල්ල තියෙන්නේ. එහෙම නැතුව ඒ කාටවත් බාර කරලා නෙමෙයි. ඒකේ ආරක්ෂාව ඉන්ෂුරස් එකට බාර කරලා තියෙන්නේ. අපි අකුණ ගෙවන්න කියලා. ඈ ඒ නිසා ජීවිතේ තමන්ගේ අතට ගන්න තරමට තමන්ට ඥානවන්ත වෙන්න පුළුවන්. මිනිස්සු මේ ලෝකයේ මොන තරම් අසරණද කියලා ඔබට උනත් වැටහෙනවා ඇති. ඒකට හේතුව තමයි තෙරක් නොදකින මහා සාගරයේ අතරමංව සිටීම. ඉතින් එහෙම අතරමං උනායි කියලා එකිනෙකා කියන පැත්තට පැදලා හරියන්නේ නැහැ. තමන්ව නිවැරදි දර්ශනයකින් යුක්ත අවබෝධයකින් යුක්තව පැද යන්න ඕන. ඒකට ලොකු වීරයක් ඕන, ලොකු දෙයක් ඕන. අනුන් පරාද කරනවට වැඩිය තමන්ම තමන්ට පරාද කරගන්න හරිම අමාරුයි. අනුන් පරාද කරන්න ලේසි. යුද්ධයක් ජයගන්නවට වැඩිය මහින්ද රාජපක්ෂයන් මේ යුද්ධය ජයගත්තට වැඩිය අමාරු දෙයක් තමයි තමන්ගේ සිත ජයගන්න එක. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සිත ජයගත්තොත් මට එයා වටිනවා මහින්ද රාජපක්ෂට වැඩිය. ඔබාමාට වැඩිය වටිනවා. ඒගොල්ලෝනේ අපි ඉතින් ඉහෙලෙම ඉන්න වටින පුජ්‍යලෝ හැටියට තියාගෙන ඉන්නේ නේද? ඉතින් ඒ නිසා එහෙමද අපි වටිනවයි කියලා හිතවල සමහර අය නා වටිනාකමක් දෙන්නේ. ඒ උනන්ට සම්මදේ වටිනවනේ නේ. ඒ නිසා ඒ වටිනා කියන අයටත් වැඩි වටින ගුණයක් ඇති වෙනවා. එනිසා ඔබට තියෙන එකම දායාදයේ පිළිසරණ මේක. මේක නිකන් කම්මැලිකමට ගිහිල්ලා මේ අහන්න ඇවිල්ලා ගෙදර ගිහිල්ලා ඉඳලා ඉන්නපා. හොඳට ධර්ම දේශනා නිතරම අහන්න. ඒ නිතරම අහපු කීප දෙනෙක් මේ සත්‍ය අවබෝධ කරගත්තා. එක දිගට අහලා එක දිගටම ධර්ම පරේක්ෂණය කරලා සෑහීමටපත් වෙන්න ධර්ම අවබෝධය කරගත්තා කීප දෙනෙක්ම. ඒගොල්ල ළඟ දුක් කරදර ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක තියෙනවා. තරහයක් නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. ඒවා අවම වෙන, ඒ සියල්ල දැర్శණයේ වෙන, ඒ සියල්ලගේම යථාර්ථය මනාව හඳුනගන්න නුවණක් තියෙනවා. විස අතින් අරගෙන ගියත් සමහර වෙලාවට ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න අරයි යන්න පුළුවන්. වරදක් කළත් සිතකින් නොවේ කියනනේ නේද? ඒක වගේ ඒගොල්ලන්ට ජීවිතේ හරියට හරි වැරදි දකින්න පුළුවන්. ගිනි අඟුරක් අරන් ගියත් අඬුවෙන් අරන් යන්නේ. වචනේ කියන්නේ ගිනි අඟුරක්. ක්‍රියාව කියන්නේ ගිනි අඟුරක්. සිතවිලි කියන්නේ ගිනි අඟුරක්. ප්‍රාර්ථනා බලාපොරොත්තු කියන්නේ ගිනි අඟුරක්. වැරදි විදියට ඇල්ලුවොත් පිච්චෙනවා. හරි විදියට ඇල්ලුවොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඔය ගොඩාක් දෙනෙක් පිච්චෙන්නේ ඔය සිත කය වචනය කියන තුන් දොරේ ඇලි ගලි වාසය කිරීම නිසා. සත්‍ය අවබෝධයෙන් පස්සේ මනස හදන්න තියෙන එකම ක්‍රමය තමයි අතහැර දැමීම. මොකද්ද? දෙයක් නෙමෙයි, යමක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න අතහරින්න යමක් නෙදන්නේ අතහරින්න. දෙයක්, කරුණක්, භාණ්ඩයක්, කෙනෙක් අතහරින්න නේ හදන්නේ. එහෙම නේද? නෑ, ඔබ අතහරින්න ඕන සිතයි. සිත යනු කෙනෙක් හෝ පුජ්‍යලයක් හෝ දෙයක් හෝ නෙමෙයි. අර එක් එක් දේවල් වෙනුවෙන්, එක් එක් කෙනා වෙනුවෙන් කම්පණය වෙන ගුණය. එයා කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, දෙයක් නෙමෙයි, භාණ්ඩයක් නෙමෙයි, වර්ණයක් නෙමෙයි, හැඩයක් නෙමෙයි. අර එක එක දේවල් වෙනුවෙන් කම්පණය වෙන ගුණයට අපි කියනවා සිත කියලා. ඒ නිසා ඔබ අතහරින්න ඕන සිත. හිත අතහරින්න. කෙනෙක් අතහරින්න එපා. ඒකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය අතහරින්න කියලා. නමුත් මේ අපේ ප්‍රසිද්ධ බුද්ධ ආගමේ මොකන්ද කියන්නේ? දරුවට තියෙන සෙනෙහස අතහරින්නලු, බිරිඳට තියෙන සෙනෙහස අතහරින්නලු, සම්පත් වලට තියෙන සෙනෙහස ආදරය කැල්ම අතහරින්නලු, බැංකු පොතේ සල්ලි තියෙනවා නම් ඒව අනුන්ට බෙදලා දෙන්නලු. ඉන්න ඔයකුත් දේවල් කියනවා. ඒ මගේ කියන දේවල් නෙමෙයි අතහරින්න ඕන මම. මගේ කියන දේවල් ඔහි තිබුණා වේ. මම අතහරින්න, සිත අතහරින්න, අනිකුත් දේවල් නෙමෙයි, වස්තු සම්පත් නෙමෙයි අතහරින්න ඕන සිත. විසාකාව අතහැරලා හිටියේ සිත. ඒ බුදු පිළිම බැවුණාට ඒක අතහරින්න උවමනාවක් පහළ වෙන්නේ නැහැ. දැන් අතහරින්න උවමනාවක් වෙන්නෙම අල්ලගත්ත දෙයක්. අල්ලගත්තේ නැති දෙයක් අතහරින්න උවමනාවක් වෙන්නේ නැහැ. එහෙමනම් අතහැරීම කියන එක ක්‍රියාවලකින් සිද්ධ කරන්න ගියොත් එතන සිද්ධ වෙන්නේ ගැටීමක්. අතහැරීම කියන එක ක්‍රියාවලයකින් තොරව සිද්ධ කිරීම තමයි විශිෂ්ටත්වය. ඒක තේරුම් ගන්න ඕන. ඒක ගැඹුරු කාරණයක්. ඒ නිසා ගොඩාක් නුවණින් මේක පරිශීලනය කරන්න නුවණින් අහමින් ගම්බීරෝ අයන් දම්මෝ මේ ධර්මය හිතාම ගැඹුරුයි. ඔබ අතහැරීම කියන එක ක්‍රියාවලයකින් කරන්න ගියොත් ඔබ එතෙන්ට හේතු සාධක ඇතුළත් කළා අතහරින්න බලනවා. එයාමට බැන්නා. එයා හරි ගඳයි. එයාගේ කට හොඳ නෑ. එයා මට සැලකුවේ නෑ. එයා මට රිද්දුවා කියලා හේතුවක් දාලා ඒකෙන් තල්ලු කරනවා. එතකොට ඔබ අර තල්ලු කරපු සවල ඔබ ළඟ ඉතුරු වෙනවා. ඒ පුජ්‍යලයා නරකයි කියන සිද්ධාන්තයේ ඔළුවේ තියාගන්නවා. ඊට පස්සේ අල්ලගන්නේ කොහොමද? ආ එයා හොඳයි. එයා ලස්සනයි. එයා මට උදව් කළා. එයා මගේ හිත සනසනවා කියලා අන්න ඒ සවලෙන් ඇදලා ගන්නවා. සවලෙන් ගන්න පුළුවන්, එහාට විසි කරන්නත් පුළුවන්, මෙහාට විසි කරන්නත් පුළුවන්. ඒක ඇදලා ගන්නවා. එතකොට ඒ සිද්ධාන්තෙ නිතරම ඔළුවේ තියෙනවා. ඔය අතහැරීමේ ක්‍රමය, ඔය ලංකර ගැනීමේ ක්‍රමය, ඔය සවල අතහරින්න ඕන. ඔය බෙදෙන සවල අවිතක්ක අවිචාර කියන්නේ උතන මේ මේ මේ හාට මෙහාට බෙදෙන සවල නැති කර ගන්නවා. සවලෙන් මේ වැඩ කරන්න. ඒ නිසා ඔබගේ අතහැරීම මමත්වයෙන් තොරව සිද්ධ කරන්න. ඔව් සැබෑ අතහැරීම යන්නේ තේරුම මම කියා කෙනෙකු තර නැති බව. ඒ නිසා මමත්වයෙන් කරන අතහැරීමක් නොවේ අපි මෙතෙන්දී ඔබට කියන්නේ. දැන් ඔබට එක පාඩම මේක ගැඹීර දෙයක් වශයෙන් දැනුණත් මනාව ක්‍රමානුකූලව ඇසීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, කල්ගත වීමෙන් මේ අපබ්‍රංශය අපබ්‍රංශයක් නොවන මට්ටමට දියුණු වෙනවා. මොකද මගේ මවම අපබ්‍රංශයක් කියපු දහමක්. මගේ මවට ගින් දුන්නාම මේ දහම කියන්න අපේ අම්මා කිව්වේ මේ ලෝකේ දෙයක් හඳුරු තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපබ්‍රංශනේ. ඉතින් මං කිව්වා කමන්නේ නිකම් විවේක වෙලාවට අහන්න. මාස 6-7ක් අහනකොට ඔන්න ටිකක් තේරෙනවා දැන්. ඒ කියන්නේ මේකට නුවණ සම්බන්ධව වෙලා නැති වුණාම මොකක්වත් තේරෙන්නේ නෑ. ඉතින් නුවණ ක්‍රමානුකූල සම්බන්ධ වෙනකොට ඔන්න තේරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමට වැඩි දියුණු වුණා. ඊට පස්සේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගන්න මට්ටමට වැඩි දියුණු වුණා. ඒ ගලපා ගැනීම ඊළඟට ඇති කර ගන්න පුළුවන්. ඔබට තේන්නේ තෙච්චරයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම බුදුරජාණන් වහන්සේට මහා පෘථුවි බන්දේසීක තබා පූජා කිරීමට වඩා වටිනවා. ඔබට හැකි අන්දමින් සම්මුති ආකාරයෙන් අනිකු සියලුම ඒ වතාවත් යුතුකම් පූජාවල් විහාරස්ථානවලට ආධාර උපකාර කිරීම ඒව කරන්න ඕන. ඒවා සාමාන්‍ය මිනිස් ගුණාංග, මානව ගුණාංග. සමන බ්‍රාහ්මණයන්ට සැලකීම. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ තම දායක පිරිසට අනුශාසනා කරලා, ඒගොල්ලන්ගේ ආගමික කටයුතු සිද්ධ කරලා, චාරිත්‍ර කටයුතු සිද්ධ කරලා ඒගොල්ලෝ දෙන සිව්පසේ අපි වුණත් ඉවරයි. එහෙම නැති වුණොත් එහෙම. ඒගොල්ලෝ නිසා තමයි අපි AC දාගෙන ඉන්නේ, ටයිල් අල්ලගෙන ඉන්නේ, ශාලා හදන් ඉන්නේ, වාහනයක් අරගෙන යනවනම් යන්නේ ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ ඒ දායක පිරිස නිසා. හැබැයි ඒකෙන් සග්ගස්ස සෝපානම් පොඩ්ඩ ස්වර්ගයේ පැත්තටම අදහලෙන්න යන්න පුළුවන්. ඒ වගේද මේ ශ්‍රී සද්ධර්මය? ස්වර්ගය කියන්නේ අභයටයක් නම් මේ නිවන් ධර්මය කියන්නේ මහා පෘථුවිය. මහා පෘථුවිය ළඟින් අභයටයක් තිබ්බොත් කොච්චර කුඩාවට දෙයක පෙන්වන්න පුළුවන්? පේන්නේ නැති තරම් වෙනවා. ඒ නිසා අභයටයක් වැනි දෙයක් ප්‍රාර්ථනා කරලා තැනක ඉන්නට එපා. ශ්‍රී සද්ධර්මයෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් පූජා කරන්න. එයයි ශ්‍රේෂ්ඨ. මට මල් ගඳ සුවඳ විලවුන් වලින් පූජා කරනවට වැඩිය වටින්නේ ඒකයි කිව්වා. අපිටත් ආහාර පාන ඒවා මේව පූජා කරනවට වැඩිය, දන දාන්නේ පූජා කරනවට වැඩිය කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් පූජා පාත්තුත් ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඒක තමයි වටින්නේ. ඒක තමයි උදාහරණ. මේ සියලු කියමන් කීවේ දේශනා කළේ ඔබේ සැනසීම උදෙසා, ඔබේ පටලැවුම් නිරවුල් වීම උදෙසා. යම් පටලැවීමක් තිබුණොත් ඒ තියෙන්නේ අනවබෝධය නිසා. නිසි අවබෝධයට පත් වුණාම තේරෙනවා මේ ධර්මය අලෝභ ආද්වේෂ අමෝහය සඳහායි, ලෝභ දේශ මෝහ සඳහා නොවේමයි කියලා ඔබට තේරෙනවා. හොඳට බලන්න, මේ දේශනා ඇතුලේ වෛරය නැ කාටවත්, ක්‍රෝධය නැ කාටවත්, ඊර්ෂ්‍යාව නැ කාටවත්. සිම ගැනුට තියෙන අලෝභය, අද්වේෂය, අමෝහය ඔබ තුල ගොඩ නැගෙන්න, ප්‍රඥාව ගොඩ නැගෙන්න අවශ්‍ය කරන පසුබිමයි මේ හැම කාරණයක් තුලම තියෙන්නේ. නුවණ දියුණු කරගන්න. දැන් ඔබට තේරෙනවා ඇති එයි යම් ප්‍රතිඵලයක් තියෙනවා නම්, දහම් කුසලයේ රැස් වුණා නම් ඔබට දැන් තේරෙනවා ඇති ඔබ මෙතෙන්ට පැමිණි අවස්ථාවේ තිබු උච්ච මනස බලන්න. දැන් මනස බලන්න, සුභවාදී විදියට මනස වෙනස් වෙලාද, දිට්ඨිය ඍජු වෙලාද කියලා බලන්න. අන්න එහෙම වුණා නම් ඔබ හොඳට අහුම්කන් දුන්නා, හොඳට ධර්මයේ මෙනෙහි කළා, හොඳට ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා ඒක හොඳටම අවබෝධ කරගත්ත කියන්නේ අවසාන ප්‍රතිඵලය ගත්තා කියන එක නෙමෙයි. නමුත් මා සමග මේ ධම් චාරිකාවේ ගියා, ගමනක් යනවා. එහෙම තියෙනවා. ඒක තමන්ගේ බුද්ධි ප්‍රමහණයට තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. දැන් ගමනක් යනකොට වුණත් එක්කෙනෙක් නොන්ඩි ගහ යනවා, තව කෙනෙක් හිමින් යනවා, තවත් කෙනෙකුට බොහොම ජව සම්පන්නව වේගෙන් යන්න පුළුවන් මාත් එක්ක එක හා සමානව. ඉතින් මෙතනත් ඉන්නේ ඒ වගේ නොන්ඩිකාරයෝත් ඉන්නවා, හිමින් යන අයත් ඉන්නවා, වේගෙන් මාත් එක්ක යන්න පුළුවන් අයත් ඉන්නවා ගමනයි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ తত্ত্বය. කමන්නේ නොන්ඩි ගහන්නේ බඩක ගා හරිමත් කමන්නේ, මේ ගමන යන එක ඔබට වැදගත් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාටම සත්‍යයේ සැනසෙල්ල, ඒ උතුම් නිවන් සැනසෙල්ල ලැබේවා, සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.